නමස්කාර වේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම්ම රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරු වෙනට සැමදා තිසරණ සරණ යමි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතා අනුපුම්බං පරිචිතා යතා බුන්දේන දේසිතා සෝයිමං ලෝකන් පභාසේති අම්බාමුන්තෝව චන්දිමාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි ගරුතර මහා සංඝරත්නයේ අවසරයි නෙවාඩා ප්‍රාන්තයේහි ලාස් වේගාස්හි නෙවාඩා බෞද්ධ විහාරස්ථානයේහි 2018 වර්ෂයේහි වෙසක් පුන් බොහෝ දින නිමිති කරගෙන සිදු කෙරෙන ධර්ම වැඩසටහනයි සිල් වැඩසටහනයි මේ සිදු කෙරෙන්නේ. ඉතින් පින්නතුනි වෙසක් පුන් බොහෝ දිනේ කියන්නේ බෞද්ධ අපට අවුරුද්දේ තියෙන වැදගත්ම දිනේ වෙන්නට ඕන ඇත්තෙන්ම. බෞද්ධයාගේ අලුත් අවුරුද්ද තමයි වෙසක් පොහොය දිනය. පින්නතුනි ඒ වෙසක් පොහොය දිනේ එනකොට අපි ශ්‍රී ලංකාව ඉපදිච්ච හැටියට අපි පොඩි කාලේ හුඟක් සතුටු වෙන්නේද? වෙසක් දිනේ එනකොට බොහොම නැවුම් බවකින් සතුටෙන් සිල් ගන්න බලාපොරොත්තුෙන් වෙසක් පුහුණු දල්වන්න බලාපොරොත්තුෙන් අපි මේ පින්කම් වලට සහභාගී වෙනවා. ඉතින් ඒ නැවුම් බව අපට ටිකක් වියපත් වෙනකොට අඩු වෙනව නේද? නමුත් වෙනතුනේ කෙසේ වෙතත් වෙසක් පුන් බොහෝ දින යනකොටම අපි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරගන්නට ඕන, ධර්මයේ දහම් ගුණ සිහිපත් කරගන්නට ඕන, මහා සංඝරත්නයේ සංඝ ගුණ සිහිපත් කරගන්නට ඕන. ඒ හැම දෙයකින්ම වෙන්නේ අපේ හිත ලස්සන කර ගැනීම. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ධර්ම දේශනා කළේ අපේ හිත ලස්සනට තියාගන්නේ කොහොමද කියලා කියන්න. බොහෝ විට අපි උත්සාහ කරන්නේ අපි පාවිච්චි කරන බඩු භාණ්ඩ, අපේ ඇඳුම් පැනඳුම්, නිවස, අපේ ශරීරය ලස්සනට තියාගන්න තමයි අපි බොහෝ විට උත්සාහ කරන්නේ. නමුත් පින්වතුනි ජීවිතයේ වඩාත්ම වැදගත් වන්නේ අපේ හිත ලස්සනට තියාගන්න එක. හිත ලස්සන කරන හැටි තමයි බුදුහාඳුරා අපට ධර්ම දේශනා වලින් දේශනා කළේ. කොහොමද පින්වතුනි අපි හිත ලස්සනට තියාගන්නේ? හිත ලස්සනට තියාගන්න ප්‍රධාන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්ම කාරණා කරුණු දෙකක් මත ගොනු කරන්න පුළුවන්. මොනවද ඒ කරුණු? සති සම්පජඤ්ඤය කියන කාරණා දෙක. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ. mindfulness and mindful meditation. වෙනත් විදිහකින් කියනවා නම් mindfulness and wisdom. පින්නතුනේ මේක තමයි මුළු බුද්ධ ශාසනයම පදනම. අපි යම්තා ප්‍රමාණයට සිහියෙන් ඉන්නවා නම් ඒ සිහියෙන් ඉන්න අවස්ථාවේ අපේ හිතට සිදුවන ඇතිවීම නැතිවීම දෙක නුවණින් දකින්න පුළුවන් නම් මෙන්න මේක තමයි පින්තුනි සම්පූර්ණ බුද්ධ ශාසනය කියලා කියන්නේ. මෙන්න මේ දේ සඵල කරගන්න තමයි අපි අනිත් සියලුම දේවල් කරන්නේ. අපි ස්වාමීන් වහන්සේට දානය දෙන්නේ, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නේ, අපි ඉක්මනට රැකී ආරක්ෂා කළ ධනෙ උපයන්නේ. හැමදේම කිරීමෙන් අපි අවසානයේ බලාපොරොත්තු වෙන මෙන්න මේ දේ තමයි පින්තුනි ජීවිතයේ ප්‍රධාන ඉලක්කය වන්නට ඕනේ. පින්තුනි මේ ජීවිතය තරක් නෙවෙයි. අපි සසර බොහෝ කාලයක් මේ සඳහා දාන ආදී කුසල ධර්මයන් සිදු කරගෙන මේ පරිසරය මේ වාතාවරණය සකස් කරගන්න තමයි අපි මේ සියලුම දේවල් කළ තියෙන්නේ. ඊටාම දුර්ලභ බුද්ධෝත්පාද කාලය අපි ලැබුවේ නිකන් නෙවෙයි. සසර බොහෝ පින්දහම් කළා, ප්‍රාර්ථනා කළා. ප්‍රාර්ථනා කළ මේ ජීවිතේ ලැබුවේ අපි වෙන දෙයකට නෙවෙයි. අපේ ජීවිතයක ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම ලබා දෙන්න. අපේ ජීවිතේ වටින්නේ කොහමද? අපි මොනවතලොත් අපේ ජීවිතේ වටින්නේ? අපි හොඳ සිටියක හිටියොත් එන්ද? අපේ ගෙදර හුඟක් වටිනා ගයක් වුණොත්ද? අපි පාවිච්චි කරන වාහනේ හුඟක් වටින හුඟක් ඉහළ රටක නිෂ්පාදනය කරපු වාහනයක් වීමෙන්ද? අපේ ශරීරය හුඟක් ලස්සන වීමෙන්ද? අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ කොහොමද? ආධ්‍යාත්මික දියුණුව අපේ හිතන විදියෙන් තමයි අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ. ඔබ ඊටාම වටිනා නගරයක හිටියත්, ඔබ ඊටාම ලස්සන විශාල ගෙදරක හිටියත්, ඔබේ හිත අපිරිසිදු වෙලා නම් ඉන්නේ, අර ලැබපු කිසිම සම්පත්තියකින් ඔබට වටිනාකමක් නැහැ. ඔබ ඇතැමිට ධනයෙන් අඩු වුණත්, ඔබ ඊටාම ඉහළ මානසිකත්වයකින් ඉන්නේ නම් ඉන්නේ, නිතරම පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥාව කියන මේ සිතුවිලි වලින් නම් නිතර ඉන්නේ, ගහක් යට හිටියත් ඉහළම සතුටකින් ඉන්නේ, ඔබ ඉහළම වටිනා කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දවසක් එක්තරා ගහක් යට රාත්‍රියේ කාලයේ සැදපුණා. උදෑසන කාලේ එක්තරා රජකුමාරයෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා, ස්වාමීනි, මෙයා අපු කෙනා රජකුමාරයෙක් කියනවා. බුදුරජාණන් වහන්සේ අපි සැදපෙන්නේ ඉතාම වටිනා නිවෙස්වල, ඉතාම සුවපහසු ආසනවල. එහෙම ඊටාම වටිනා නිවෙස්වල බොම සුවපහසු වාසනවල සැතපෙන අපටවත් ඔබ වහන්සේ තරම් ප්‍රසන්න මොහොනක්, ප්‍රසන්න බවක් අපට නැහැ කියලා. ඔබ වහන්සේගේ මේ ප්‍රසන්න බවට හේතුව මොකද්ද කියලා. උන්වහන්සේ දේශනා කළේ උන්වහන්සේ සිහියෙන් සානෝනින් වාසය කිරීම කියන කාරණේ. ඉතින් පින්නතුනි අපට මේ සද්ධර්මය තුල ලබා ගන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභය තමයි මෙන්න මේ දිනුව ලබා ගන්න එක. විශේෂයෙන් වෙසක් පොහොය දිනයක් කියලා කියන්නේ පින්නතුනේ බෞද්ධයන්ගේ අවුරුද්දේ තියෙන වැදගත්ම දවස වෙන්නට ඕන. මේට අවුරුදු 17කට කලින් 2001 වර්ෂයේහි ලෝකේ විශේෂ සිදුවීමක් වුණා. ඒ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්ත වෙසක් දිනය නිවාඩු දිනයක් වශයෙන් ඔවුන් පිළිගත්තා. ඒ විතරක් නෙවෙයි, මේ දිනය ලෝක සම්මත දිනයක් බවට පත් වුණා, වෙසක් ඩේ කියලා පිළිගත්තා. වෙසක් ඩේ කියන වචනේ වුණ පිළිගන්නකොට වෙසක් කියන වචනේ මොන භාෂාවෙන්ද ගියේ? වෙසක් කියන වචනේ කොයි භාෂාවෙන් ආපු වචනයක්ද? ඔව්, පින්නතුනි සිංහල භාෂාවෙන්. සංස්කෘත පාලි භාෂාවල වෛසාඛ්‍ය, වෙසක් කියන පදවලින් බිඳිලා සිංහලෙන් කියන්නේ වෙසක් කියලා. වෙසක් ඩේ කියලා කියනකොට ඒ වෙසක් කියන පදය ශ්‍රී ලාංකික සිංහල භාෂාවෙන් ආපු වචනයක්. සිංහල භාෂාවෙන් ලෝක විශ්වකෝෂවලට, ශබ්දකෝෂවලට අලුතෙන් ගිහිපු වචනයක් වෙසක් කියන එක. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ දිනේ පිළිගන්නකොට පින්තුනි විශේෂ දේශනයක් ඒකෙදි කළා. ඒක පොඩි පොතකුත් මුද්‍රණය කළ තියෙනවා, මම දැක්ක මේ පන්සලේදී, මම ඊයේ රැත්තේ කියුවා. ඒ ප්‍රධාන දේශනය කළ එක්සත් ජාතීන්ගේ සංවිධාන ඉදිරිපිට. කවුද ඒ දේශනය කළේ? ඒ දේශනය කළ කෙනා දන්නවද? එතමෙට ඔබත් ඒ කාලේ මේ රටේම ඉන්නේ නැත්තේ නේද? පින්නතුනේ දේශනය කළේ බික්කු බෝධි කියන හාමුදුරු. බික්කු බෝධි කියන හාමුදුරු කොයි රටේ ඉපදිච්ච කෙනෙක්ද? බික්කු බෝධි කියන්නේ ඇමරිකන් ජාතික කෙනෙක්, නිව්යෝක් වල ඉපදිච්ච කෙනෙක්. එතුමා ඉපදිලා අවුරුදු 20 දී ප්‍රථම උපාධිය කළා. අවුරුදු 24 25 වෙද්දී ඩොක්ටරේට් එක කළා ෆිලොසොෆි වලින්. පස්සෙ යා බුදුදහම හොයාගෙන පෙරදිගට ගියා. ගිහිල්ලා ලංකාවේ ශ්‍රී ලංකාවේද මහාන වුණා. මහාන අවුරුදු 40කට අධික කාලයක් ධර්මයේ ප්‍රගුණ කළා, පොතපත ලියලා ත්‍රිපිටකයේ බොහෝ ග්‍රන්ථ ඉංග්‍රීසි වලට පරිවර්තනය කළා. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අභියස ප්‍රධාන දේශනය කරන්න ආවා. ඇවිල්ලා කියනවා, මම භික්ෂුන් වහන්සේ බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට ශ්‍රී ලංකාවේ ඉඳලා මේ ආවේ. හැබැයි මං ආවට මං ඉපදුනේ මේ රටේ, මේ නගරේ, මේ නිව්යෝක් වල මං ඉපදුනේ. ඉපදෙච්ච මම මට මේ පරිසරය අමුතු පරිසරයක් නෙවෙයි. මම මේ කහ සිවුරක් දරාගෙන ශ්‍රී ලංකාවේ ඉඳලා මේ ප්‍රධාන රැස්වීමේ ප්‍රධාන දේශනය කරන්න මම ශ්‍රී ලංකාවේ ඉඳලා ආවා කියලා තමන්ගේ දේශනය ආරම්භ කරනවා. පින්නතුනි, උන්වහන්සේ අභිමානයටපත් උනේ ඇමරිකන් ජාතිකයෙක් කියන නිසා නෙවෙයි. උන්වහන්සේ අභිමානයටපත් උනේ සිවුරක් දරාගෙන සිටීම සහ ඒ ශ්‍රී ලංකාවෙන් ලැබපු බෞද්ධ ශික්ෂණය යටින් දිස්මතු කළේ. ඉතින් බුදුදහම ගැන ඉතාම ලස්සන විග්‍රහයක්. බුදුහාඳුරෝ කවුද? බුදුහාඳුරෝ කරපු සේවය මොකද්ද? උන්වහන්සේගේ ධර්ම දහම් පණිවිඩය මොකද්ද කියලා ඉතාම පැහැදිලි විස්තරයක් එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය අභියසත් ලැබුවා. ඉතින් පේනතුනේ මේ වගේ කරුණ අපි සඳහන් කළේ ලෝක බෞද්ධයන් අතරේ ශ්‍රී ලංකාවට හිමි තැන අපි තේරුම් ගන්නට ඕන. බොහෝ විට අපට ශ්‍රී ලංකාවෙන් දුරස් ආවට පස්සේ ඇතැම් විට රටේ වටිනාකම අපට තේරෙනවා අඩුයි. නමුත් පේනතුනේ ශ්‍රී ලංකාව නිසා තමයි අද තේරවාද බුදුදහම ලෝකෙට ඉතුරු වෙලා තියෙන්නේ. ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා කරපු කැපීමේ ප්‍රතිඵලයේ විදිහට තමයි ත්‍රිපිටකයේ ග්‍රන්ථ ආරෝඪ කරලා ඒ ග්‍රන්ථ ආරෝඪ කරපු තේරවාදී මුල් බුදු සමය අද ලෝකෙම තියෙන්නේ. ඉතින් අන්නේ ලාංකික අභිමානයේ අතීත උරුමය තියෙන අය හැටියට අපි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ කවුද? උන්වහන්සේගේ සද්ධර්මය මොකද්ද? උන්වහන්සේගේ සද්ධර්මයෙන් අපට ගන්න පුළුවන් ප්‍රයෝජනය මොකද්ද කියන කරුණ අපි ඊටාම මනවින් තේරුම් ගන්නට ඕන. ඒ කරුණ අපි ඇත්තෙම හවස්වරුවේ සාකච්ඡා කරන විස්තරාත්මකව දැන් අපි මේ කෙටියෙන් සඳහන් කළේ මේ වෙලාවට කියන විශේෂයෙන් භාවනාවේ වැඩසටහන. පින්නතුනේ භාවනාව කියලා කියන්නේ බුදුදහමේ ප්‍රධානම කාරණයක්. විශේෂයෙන්ම පින්නතුනේ භාවනාවෙන් කරන්නේ අපේ සිහිය සහ නුවණ කියන කරුණ දෙක දිනු කිරීම. ඇයි අපි සිහිය සහ නුවණ දිනු කළ යුත්තේ? ඇයි අපි සිහියත් නුවණත් දිනු කළ යුත්තේ? පින්නතුනි, අපේ හිතේ තියෙන මානසික පීඩ අඩු කරගන්න, අපේ හිතේ සතුට සහනය වැඩි කරගන්න, යම් කිසි අවස්ථාවක අපේ හිතේ මානසික පීඩනයක් දුකක් තියෙනව නම්, සිතේ අසහනයක් තියෙනව නම්, ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය තමයි අපි ඉන්නේ වර්තමානයේ නෙවෙයි, අතීතයේ දැකපු අහපු සිද්ධියක් ගැන හිතමින් තමයි අපි ඉන්නේ. දැන් ඔබට කවුරු හරි බැන්න නම් ඒ බැන්න කාරණේ මතක් කරනකොට මොකද වෙන්නේ? ඒ අතීත සිද්ධිය තුල ඔබ ජීවත් වෙනවා. ඒක නෑ බැනලා ඉවරයි දැන් මේට. ඔබ නැවත වතාවක් බැනුම් අහනවා යකින්. පින්නතුනි, සිහිය නැතිවීම නිසා තමයි අපි බැනුම් අහන්නේ. යම්කිසි අවස්ථාවක හිතේ මානසික දුකක් තියෙනවා නම් හොඳට තේරුම් ගන්න මේ වෙලාවේ ඔබ වර්තමාන මේ මොහොත තුල නෙවෙයි ජීවත් වෙන්නේ. මෙන්න මේ නිසා තමයි පින්නතුනි අපි සිහිය සහ නුවණ දිනු කල යුත්තේ. ඉතින් අන්න ඒ සිහිය සහ නුවණ දිනු කිරීමෙන් අපට ලැබෙන වාසිය තමයි හිතේ තියෙන අකුසල විතරක දුරු වෙනවා. ප්‍රධාන වශයෙන් අපේ හිත පීඩාවට පත් කරන අකුසල මූලයන් තුනක් තියෙනවා. මොනවද ඒ? ඒ තමයි ලෝභය, ద్వේෂය, මෝහය කියන කාරණා. ලෝභය කියන්නේ යමකට තියෙන දැඩි ආසාව. ద్వේෂය කියන්නේ යමක් එක තියෙන ගැටීම, විරසක බව. මෝහය කියන්නේ ඒ අරමුණේ යථා ස්වභාවය නොදන්නාකම. දැන් අපේ හැට රූපයක් පේනකොට අපි හිතන්නේ ඒ රූපයේ වර්තමානයේ තියෙන ස්වභාවය එහෙම මේ මට පේන්නේ කියලා. ඇත්තටම එහෙමද පේන්නේ? දැන් ඔබ මේ බිත්තිය දිහා බලනවා. මේ බිත්තිය තියෙන්නේ ඔබට මේ බිත්තිය ඒ විදිහට තියෙන හින්දද? එහෙනම් මොකද්ද? බිත්තිය පේන්නේ පින්නතුනේ මේ වෙලාවට සාපේක්ෂව අපේ ආයතන අභ්‍යන්තර ආයතන සකස් වෙච්ච විදිහට තමයි මේක බිත්තියක් විදිහට පේන්නේ. ඇත්තටම බාහිර තියෙන බිත්තිය නෙවෙයි පේන්නේ. ඒකෙන් බිත්තියක් නැහැ කියලා කියන්නේ නැහැ. සතර මහා භූතරෝපල එකතු වීමක් තියෙනවා. නමුත් ඒක අපට පෙන්වන්නේ මේ අභ්‍යන්තරයේ තමන්ගේ මේ මොහොතේ තියෙන මානසික ස්වභාවය අනුව තමන්ගේ අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය මේ වගේ හේතු ටික කර්මයන්තරේ තියෙනවා. ඒ හේතු ටිකට අනුව තමයි බාහිර රූපය අපිට පෙන්වලා දෙන්නේ. ඒක පින්නතුනි ලොකු ගැඹුරු කාරණයක්. අපි ඒක ටිකෙන් ටික ඉදිරියට සාකච්ඡා කරමු. ඒ නිසා ධහම තුලින් කරන්නේ, භාවනා තුලින් කරන්නේ මෙන්න මේ අවබෝධය අපිට ලබා දීලා ඒ අවබෝධය තුල අප වැඩිපුර කාලයක් ජීවත් කරවන්න හිත පුහුණු කරනවා. මේක තමයි භාවනාවේ අරමුණ. හැබැයි මේ භාවනා පටන් ගන්නවත් එක්කම පින්වතුනි අපට යම්කිසි විදියක හරි දැනුමක් තියෙන්න ඕන. ඇයි අපි භාවනා කරන්නේ? භාවනා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය, ප්‍රයෝජනය මොකක්ද කියන කාරණය තමන් දැනගෙන ඉන්න ඕන. ධර්මයෙන් කරන ප්‍රධානම දේ තමයි පින්වතුනි මේ වර්තමානයේ තුල හිත තියාගන්න, හිත පුහුණු කරනවා. ඊට පස්සේ හැම මොහොතකම පහළ වෙන සිතුවිල්ල, ඒ සිතුවිල්ල ඇති වෙලා නැති වෙලා යන බව දකින්න නුවණ පුහුරුදු කරනවා. මෙන්න මේ දෙකට කියනවා භාවනා ක්‍රම දෙකක් බුදුදහමේ. මොකක්ද ඒ? ඒ තමයි සමත සහ විදර්ශනා කියලා. සමතේ කියන්නේ විසිරලා තියෙන සිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් පවත්වා ගන්න එක. විදර්ශනාව කියලා කියන්නේ ඒ පවත්වා ගන්න හිත තුළ අනිත්‍යතාවය දකින්න එක. According to Buddhism, there are two meditation techniques. They are Samatha and Vipassana. Samatha means tranquility meditation. And also insight meditation, Vipassana Bhavana. Practice in concentration or tranquility meditation, we trained our mind to live in the present moment with mindfulness. Not only we live in the present moment, but we reflect on impermanence. That means insight meditation or vipassana bhavana. මෙන්න මේක තමයි පින්නතුන බුදුදහමෙන් කරන ප්‍රධාන දෙක භාවනාව තුලින්. මෙතෙන්දි පින්නතුනේ භාවනාවට නැඹුරු වෙනවත් එක්කම තමන්ගේ ළඟ ගුණයක් වැඩෙන්නට ඕන. මොකක්ද ඒ ගුණය? නිහඬ බව කියන ගුණය ඇති වෙන්නට ඕන. අපි සාමාන්‍යයෙන් සතුට බලාපොරොත්තු වෙන්නේ වැඩිපුර කතා කරලානේ. බොහෝ විට අපි සතුටටපත් වෙන්නේ වැඩිපුර රූප දැකලා, වැඩිපුර ශබ්ද අහලා, වැඩිපුර අනිත්‍යයත් එක්ක කතා කරලා, වැඩිපුර පිරිසක් දිහා බලලා තමයි අපි වැඩිපුර සතුට වෙන්නේ යන්නේ. පින්නතුනි මේකෙන් මොකද්ද කියන්නේ? මේකේ ලක්ෂණය තමයි අපි භෞතික දේ මත යැපිලෙන්නේ. We depend on material things and persons. That is why we always search, find happiness in external persons and things. මේකෙන් සතුටක් ලැබෙනවා බුදුදහමේ සතුට නැහැ කියලා කියන්නේ මේකේ ආසාදයක් තියෙනවා. හැබැයි ආසාදය අඩුයි, ආදීන වේ වැඩි. ඇයි ඒකට හේතුව? මේ බාහිරදී අපි කොච්චර උත්සාහ කළත් අපි කැමති විදියට දිගෙන් දිග පවත්වා ගන්න බෑ අපට. පිටස්තර දේ විතරක් නෙවෙයි පින්නතුනේ අපේ රූපය බලන්න. අපේ රූපයවත් අපට පුළුවන් දිගෙන් දිගට මේකම විදියට පවත්වා ගන්න. අපි කොච්චර උත්සාහයක් කරනවද? පුදුම විදිහ අපි සටනක් දෙනවනේ මේ ශරීරය එක විදිහට පවත්වා ගන්න. එක විදිහට පවත්වා ගන්න උත්සාහ කරනවා නම් කමන්නේ. අපි ඇතැමිට තියෙනවට වඩා ලස්සන කරගන්නත් බලනෝනේ. අපි හිතන් ඉන්නේ එන්නම මේ ශරීරය ලස්සන වෙයි කියලානේ. ලස්සන වෙන කාලෙකුත් තියෙනවා ටික ටික. හැබැයි ඊට පස්සේ ටිකෙන් ටික පිනුතුනේ කාටු වෙලා යනවා. අපි මේකට කාලයක් උත්සාහ කරනවා පිනුතුනේ. උපරිම උත්සාහය දැරලා බැරි වෙනකොට අත්හැරලා දාන. හැබැයි අත්හැරලා දානකොට ජීවිත හොඳ වයස ගිහිල්ලා. පින්නතුනි මුලින්ද අම්මා අපට මේක තේරුම් ගන්න පුළුවන් නම් අපි බාහිර ශරීරයත් අස්සන තියාගෙන ඉන්නවා. නමුත් ඊට වඩා අපි මොකද කරන්නේ? ශරීරයට වඩා අපේ හිත අපි ලස්සනට තියාගෙන ඉන්නවා. හිත අපිරිසුදු කරන, හිතේ තියෙන ලස්සන නැති කරන අකුසල මූල තුන ගැන, ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල තුන ගැන ඉතාම සැලකිල්ලෙන් අපි ඉන්නවා. අපේ හිත නිතරම සුවඳවත් ලස්සන මලක් වගේ අපි තියාගන්නවා. එහෙම තියාගන්න පුළුවන්කම තියෙන පින්නතුනේ නිතරම අපි හොඳ සිහියෙන් ඉන්නට ඕන. නිතරම අපි නුවණින් ඉන්නට ඕන. මෙන්න මේ දේ දිනු කර ගන්න පින්නතුනේ ප්‍රධානතම කාරණයක් තමයි. අපි පුළුවන් තරම් ධර්මය අහන්නට ඕන පින්නතුනේ. බුදුරජාණන් වහන්සේට අපි ඇත්තටම ආදරේ නම් බුදුරජාණන් වහන්සේ කියපු දේ ගැන අපි විශ්වසනීයත්වයක් තියෙනවා නම් අන්නේ සදහම් පණවිඩිය හැකිතාක් දුරට අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඇයි ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ තමයි පිනතුනේ වඩාත්ම සතුටෙන් ඉන්න ක්‍රමය ගැන අපට දේශනා කළේ. තවත් විශේෂ කාරණයක් තමයි අපි ජීවිතේ හැමදේම කරන්නේ සතුටෙන් ඉන්න. ඉගෙන ගන්න, දරුවෝ හදන්නේ, රැකිරක්ෂා කරන්නේ මේ හැමදේම කරන්නේ අපි සතුටෙන් ඉන්න. ඒ හැමදේම සතුටක් ලැබෙනවා. නමුත් පිනතුනේ සද්ධාමේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. ලක්ෂණ දෙකක් තියෙනවා. මොකක්ද ඒ? සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා ಗುಣ දෙකක් තියෙනවා. සන්දිට්ඨික කියලා කියන්නේ මොකද්ද? සන්දිට්ඨික කියලා කියන්නේ සාන්දෘෂ්ටික බව, කියන්නේ මේ ජීවිතයේ කාලය තුලදීම මේකේ ප්‍රතිඵල බලන්න පුළුවන් ඉක්මනින්ම. අකාලිකෝ කියන්නේ බොහෝ කල නොගිහිල්ල ඉක්මනින්ම මේකේ ප්‍රතිඵල බලන්න පුළුවන්. අපි කරන අනිත් හැම දෙයකටම පින්නතුනේ ලක්ෂණය තමයි බොහෝ කාලයක් යනවා. අඩු ගානේ බලන්න පිනතුන ඔබ උපාධිය නැමැති එකම සහතිකයක් ගන්න. විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගන්න ඔබ කොච්චර කලක් ජීවිතය මහන්සි ගත්තද? අවුරුදු කීයක් කැප කළාද? එකේ පන්ති ඉඳන් ආපු ගමන බලන්නනේ. අඩුම ගානේ ඔබ අවුරුදු 15ක් 18ක් කැප වෙලා තමයි සහතිකයක් ගත්තේ මම උපාධිධාරියෙක් කියලා කියනනේ. ඒක කාරණයක් විතරයි පිනතුනේ. ඔබට කියලා ගයක් හිමි කරගන්න, වාහනයක් හිමි කරගන්න, රැකියාවක් ලබා ගන්න ඔබ ජීවිත අවුරුදු කීයක් කැප කළාද? ඒවත් කරන්න ඕන පින්නතුනේ. නමුත් සද්ධර්මයේ තියෙන ලක්ෂණය තමයි ඒ සියලටම වඩා යම් කිසි කෙනෙක් ඉක්මනින්ම ප්‍රතිඵල ලබන්න කැමති නම් ඒ සද්ධර්ම මාර්ගය තමයි අපට තියෙන ලොකුම ඖෂධය, ලොකුම පිළිසරණ, ලොකුම මාවත. ධර්මයේ හැසිරීම තුළින් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ තමන්ගේ මානසික සුවය ලැබෙනවා, නැත්තම් තමන්ට පරලෝක සුගතිගාමී වෙන්න පුළුවන් කියලා. ඒකත් පින්නතුනේ ලැබෙනවා. නමුත් ධර්මයෙන් තවත් තමන්ට හුඟක් වාසි ටිකක් ලැබෙනවා. ආනිසංස ලැබෙනවා. තමන්ගේ ආයුෂ දිනු වෙනවා. තමන්ගේ ශරීරයේ පැහැපත් බව වැඩි වෙනවා. නිරෝගී බව වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දැහැමි ලෞකික බලාපොරොත්තුවත් තියෙනවා නම් අධ්‍යාපනික වශයෙන්, වෘත්තියේ වශයෙන්, ආර්ථික වශයෙන් පින්නතුනේ ඒවත් සඵල කරගන්න තියෙන හොඳම දේ තමයි ධර්මයේ හැසිරීම. අපි බොහෝ දෙනෙකුට පිනතුනේ මෙන්න මේ වැටහීම, මේ අවබෝධය නැහැ. අපි හිතන් ඉන්නේ රැකියාව දිනු වෙන්නේ, පඩිය වැඩි වෙන්නේ, හුඟක් මහන්සියල වැඩ කරුවොත් හුඟක් සහතිකපත් වැඩිපුර ලබා ගත්තොත් විතරක් කියලානේ. ඒකිනුත් ප්‍රතිඵලයක් ලැබෙනවා පිනතුනේ. ඒකක් මූලික හේතු වෙනවා. නමුත් ඒක 40% උපරිම 50% විතරයි පිනතුනේ. අනිත් 50%ම තමන්ගේ කුසලයේ පැත්තෙන් තමයි තමන්ට අනිත් වාස්තික ලැබලා දෙන්නේ. ඇතැමිට ඔබ දන්න දැකලා ඇති. එකම අධ්‍යාපන සුසුකන් තියෙන දෙන්නෙක් ගත්තොත් එක්කෙනෙක් ඇතැමිට බොහොම සාමාන්‍ය වැටුපක් ගන්නයි. තවත් කෙනෙක් ඉන්නවා ඒ සුදුසුකම් ටිකම තියාගෙන අර වගේ දෙතුන් ගුණයක වැටුපක් ගන්න කෙනෙක් ඉන්නවා. සුසුකම නැතුවත් යනවා. හැබැයි පිනතුනි ඒ ටික සැලසෙන්නේ මේ පිනත් එක්කම. අපි හිතනවා හැඳුනුම් කන් ටික නිසා හම්බුනේ කියලා. අපි හිතනවා වෙනත් මාර්ගවලින් ගිය නිසා හම්බුනේ කියලා. හැබැයි ඒක විතරක් නෙවෙයි පිනතුනි. ඒකට බාහිරව ලොකු කර්ම ශක්තියක් මෙයාගේ තියෙනවා. ඒකෙනොත් මෙයාට උපකාරය සැලසෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ ආධාර්මික උපයන කියලා නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ ඒ වැඩ කටයුතු ටික සාර්ථක වෙන්නේ නිකන් කෙනෙකුට නෙවෙයි. අර පිනත් තමන්ට තියෙනවා. දැන් උදාහරණයක් ගන්න බලන්න. ළමයි දෙන්නෙක් ඉපදෙනවා රටවල් දෙකක. ඉපදෙන්නේ ඇතැම් විට මුහුණ විකෘති වෙලා. ළමයි දෙන්නම එකම විදියට අපි කියව මේ මුඛයේ හරියේ මුහුණ විකෘති වෙලා ඉපදෙන්නේ. එක ළමෙක් ඉපදෙන්නේ දුප්පත් රටක දුප්පත් අම්මගේ තාත්තගේ දරුවෙක් විදියට. තවත් කෙනෙක් උපදින්නේ හොඳ රටක හොඳ ධනවත් අම්මා තාත්ත කෙනෙක්ගේ දරුවෙක් වෙලා. ඇතැම් විට ධනවත් රටේ ඉපදෙච්ච දරුවා අර උපතින් ලැබිච්ච අවාසිය දුරු කරගෙන යාස්රජරියක් කරලා සාමාන්‍ය කෙනෙක් වගේ තත්ත්වයට පත් වෙනවා. අනිත් කෙනාට ඒ තත්ත්වයට එන්න බෑ. ඇයි මේකට හේතුව? දෙන්නාම ඇතැමිට එකම විදිහේ කර්මයක් කළා තියෙනවා. නමුත් කලාට අර පොහසත් රට කිපදිච්ච කෙනාගේ අතීත ලොකු කුසලයක්ත් තියෙනවා. අකුසලයක් වෙලා තියෙනවා යාගේ. නමුත් ඊට පිටපස්සේ මහා කුසලයක් යාගේ තියෙනවා. ඒ කුසලයේ විසින් අයෝග සම්පත්තියෙන් අර අකුසලයටපත් කරන්න පුළුවන් යාට. නමුත් අර අකුසලේ විතරක් කිමල කුසලයේ ප්‍රබල නැති කෙනාට ඒ තැනට එන්න පුළුවන් කමක් නැහැ. මේ වගේ පිනතුනේ කර්ම විශ්ය කෙනෙක් බොහොම අචින්තනීය දහමක් අපට පිටපස්සෙන් එදගෙන සුවිශේෂී බලපෑමක් මේක තුල කරනවා. මා කියන්නේ උත්සාහ කලේ. සද්ධර්මය තුල හැසිරීම නිසා පින්නතුනේ තමන්ගේ මනස පිරිසිදු වෙන විතරක් නෙවෙයි තමන් කරන කටයුතු වලට ලොකු ආනිසංසයක් ලැබෙන විතරක් නෙවෙයි තමන්ගේ ඊටාම ළඟම ඥාතීන්ටත් මේ ධර්මයේ ආනිසංසය ලැබෙනවා. මේකත් පින්නතුනේ විශේෂ දෙයක්. ඒ නිසා ඒ කරුණ අපි ඉදිරියේදී අවස්ථාවක් ලැබුණොත් කතා කරනවා. විශේෂයෙන්ම පින්නතුනේ භාවනාව තුළින් කරන්නේ තමන්ගේ හිත පිරිසුදු කර ගැනීම. මුලින් කරන්නේ තමන්ගේ හිතේ තියෙන ලෝභ ද්වේෂ දෙක අඩු කර ගැනීම. ඊළඟ පියවරේදී කරන්නේ මෝහය අඩු කිරීම. ලෝභ ද්වේෂ දෙක අඩු කිරීමේ මාර්ගයන් බුදුදහම තුළ පැහැදිලි කරලා තියෙනවා. ලෝභය අඩු වෙන නම් ප්‍රාථමික මට්ටමේදී අපි ටිකක් පරිත්‍යාගශීලී වෙන්න ඕන. හිතේ රාගය අඩු වෙන නම් අසුභ භාවනා වඩන්න ඕන ටික ටික. ද්වේෂය අඩු වෙන නම් මෛත්‍රී භාවනා කරන්නට ඕන. පින්නතුනි මේක තමයි ආරම්භක භාවනාවේ තියෙන මූලික පදනම. මේ දෙක අතරුණු පින්නතුනි අපේ හිතට වැඩිපුරම පීඩා දෙන්නේ මොකකින්ද? අපේ හිතට වැඩිපුරම පීඩාව දෙන්නේ ද්වේෂෙන් පින්නතුනි. අනිත් පැත්තක තියෙන අමනාපේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යන්තං සන්තං පදං අභිසමෙච්ච කිසියම් ශාන්ත පදයක් මානසික සංසිඳියාවක් මානසික සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක් කන්නේ කෙනා විසින් ආරම්භයේදීම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ මොකක්ද? සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා නිතර වඩන්නට ඕන. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන හැඟීම පුළුවන් තරම් පුහුණු කරන්න ඕන. ඉස්සෙල්ල තමන්ට මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා ශාන්ත සුවයටපත් වෙම්වා කියලා නැවත නැවතත් මුලින් තමන් ගැන මෙත්වා දැනට ඕන. එහෙම අකමැති නම් කෙනෙක් එකපාරම අනිත්‍යයට මෛත්‍රිය වඩන්න පුළුවන් ගැටලුවක් නැහැ. මට හිතවත් අය, මැදහත් අය, මට අහිතවත් අය මේ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා ශාන්ත සුවයට පැමිණෙත්වා කියලා නැවත නැවතත් හිතන. මෙහෙම හිතීමත් එක්ක පින්නතුනේ තමන්ගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් වෙනවා. මේක පින්නතුනේ සාමාන්‍ය පරිවර්තනයක් නෙවෙයි. මේ පරිවර්තනය ගැන බුදුදහමේ සඳහන් කරනවා මාතා යථානි යම් පුත්තං ආයසා ඒක පුත්ත මනුරක්කේ කියලා. අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා දැස බලන විදියෙන් හැම දෙනේ කෙරෙහිම බලන්න පුළුවන් ඇසක් පුරු වෙනවා. කෙනෙක් දැක්ක ගමම හිතන්නේ තමන්ගේ දරුවා ගැන හැඟීමෙන් බලන්නේ. ඇත්තටම පින්නතුනි දරුවෝ තමයි මේ ලෝකේ ඔක්කොම ඉන්නේ. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරනවා නම් ජීවිත කාලය අපට මොන ගැන හැම දෙනෙක්ම පින්නතුනි අතීත ආත්ම භාවයක එකාත්මයක හරි අපේ දරුවෝ වෙල හිටියයි. අපේ අම තාත්තා වෙල හිටියයි. අන්නේ හැඟීමෙන් හැම දිනෙක ගෙලීම පිනුතුනේ බලනවා. එහෙම බලන හුරු නොවතින් අපේ ජීවිතයේ කොයිතරම් වෙනසක් වේද? අපි කරන විවේචන කොච්චර අඩු වේද? බොහෝ විට අපි දැන් කතා කරන ප්‍රමාණය 50%කින් අඩු වේ. ඔබට එකම පුතෙක් ඉන්නවා නම් ඒ පුතා ගැන ඔබ අනිත් පැත්තට විවේචන කරනවද? නෑ නේ නේ. අන්නේ වගේම පිනුතුනේ හැඟීමක් ඇති වෙනවා. මේ වෙනස පින්නතුනි හිතන්නේ බා සාමාන්‍ය සරල වෙනසක් කියලා. මේ වෙනස දැන් අපි හිතනට වඩා සම්පූර්ණ ජීවිත වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි කෙනෙක්ගේ වැරද්දකට අඩුපාඩුවකදී අපි හිතන විදිය අපිගේම ලෝකේ බරපතලම වරදක් කරපු කෙනෙක් එල්ලුම් ගහට නියම වෙනවා. ලෝකේ මිනිස්සු මොන වගේ දයක් කියාවේද? කියයි හොඳ වැඩේ කියලා නේ. හොඳම දඬුවම තමයි හම්බුනේ කියලා කියයි. හැබැයි පින්නතුනි, ඒ වරදකිනාගේ අම්මා ජීවතුමද හිටියොතින් ඒ අම්මගේ මානසිකත්වය කොහොමද? ඒ අම්මගේ හිතේ කොයිතරම් වේදනාවක්, කොයිතරම් ගින්දරක් කියලා ඇති වේදනාවක්. ඇතැමිට යාමට හිතානේ දරුවෝ මැරුණට වඩා මම මැරුණා නම් හොඳයි කියලා. පින්නතුනි මෙන්න මේ මානසිකත්වයක් ඇති වෙනවා. කෙල්ලුන් ගහට නියම වෙලා ඉන්නේ කෙරෙහි තමන්ගේ දරුවන් අගේ බලනවා පින්නතුනි. අපේ ජීවිතවල විශාල පරිවර්තනයක් වෙනවා. කෙනෙක් ආබාධිත කෙනෙක් හරි, ලෙඩ දුක්කට පත්වෙච්ච කෙනෙක් හරි ඉන්නවනම්, ඇතැමිට අම්ම කෙනෙකුට තව දරුවෝ හුඟක් හිටියත් අනිත් දරුවෝ නිරෝගීව හොඳ මානසිකත්වයක් තියෙනවා නම් අම්මේ දරුවෝ ගැන එච්චර හොයන්නේ නැහැ. නමුත් අසනීප වෙලා, ආබාධිත වෙලා මන්දබුද්ධික දරුවෙක් කියමෙන් හිටියොතින් ඇතැමිට මුළු ජීවිත කාලයකම අම්මේ ඉන්නේ දරුවත් එක්ක. පින්නොතින් මෙන්න මේ මානසිකත්වය හුරු වෙනවා අපට. එදිනදා ජීවිතේ මුණ ගැහෙන අය ගැන මේ විදිහට අපි බලනවා. එනිසා ආධ්‍යාත්මික ගමන් මගේ තමන් ගමන් කරනවද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් දහම් හැඩපත තමයි තමන් මෛත්‍රී භාවනා වඩන කෙනෙක්ද නැද්ද කියන කාරණය. එනිසා ජීවිතේ ලස්සන දකින්න කැමති නම්, හිතේ ලස්සන දකින්න කැමති නම්, හිතේ තියෙන මානසික පීඩා අඩු කරගන්න කැමති නම්, එන්නේ නම් මානසික සුවයෙන් වාසය කරන්න කැමති නම්, ඒක ආරම්භ කරන පළවෙනි පියවර තමයි මෛත්‍රී භාවනා වැඩි වීම. එනිසා පින්තුනි මුලින්ම අපි ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩමු. මුලින් තමන්ට අපි මෙත් වඩමු. ඊළඟට තමන්ට උදව්පකාර කරපු තමන්ගේ අම්මා තාත්තා, ගුරුවරු, ඥාතීන් සුවපත් වෙත්වා. ඊළඟට තමන්ට මැදහත් අය, අහිතවත් අය, සියලු සත්‍යයන් ඔබ ඉන්න මේ නගරයේ පටන්, ලාස් වේගස් පටන්, මෙනෙවාඩා ප්‍රාන්තය, එක්සත් ජනපදය, ඇමරිකා මහද්වීපය, මේ පෘථුවිය, මේ සෝලාර් සිස්ටම් එක, මේ ගැලැක්සිය, මේ යුනිවර්ස් එක කියන මේ සියලුම ප්‍රදේශ කරා විහිදෙන විදිහට අපි හැමෙන් මෙත් සිත දිනු කරමු. හොඳව සැහැළු ඉරියවකින් වාඩි වෙලා අපි දැන් ටික වේලාවක් මෙත් භාවනා වඩන්නට, මෛත්‍රී භාවනා වඩන්නට අපි මේ සූදානම් වන අවස්ථාව. තමන්ගේ ශරීරය ඊටාම සැහැල්ලුවෙන් තියාගන්න. හොඳ පහසු ඉරියවකින් තමන් වාඩි වෙන්න. දැන් මම මගේ හිත ලස්සන කරන භාවනාවක යෙදෙනටයි මම බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මම මටත්, ඉන්පසු මාවට සිටින සියලු සත්‍යයන්ටත් මෙත් සිතින් සෙත් පතනවා. තමන්ගේ ශරීරය ගැන මුලින් හොඳ අවධානයෙන් ඉන්න. තමන්ගේ නාසය ආශ්‍රිතව සිහිය පිහිටුවා ගන්න. දැන් තමන් අතීත සිතුවිලි හෝ අනාගත දේවල් ගැන හිතන්නේ නැහැ. වර්තමානයේ තුල තමන්ගේ සිහිය අවධානය පවත්වා ගනිමින් දැන් මම මෛත්‍රී භාවනා වඩන්නටයි සූදානම් වන්නේ. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමෙන්ම මට හිතවත් තෝද මැදහත් තෝද අහිතවත් තෝද සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ලෝවේ සෙන සියලු සත්වයෝ මගේම දරුවන් සේමා දකිමින් ඒ හැමට මා මෙත් සිත පුරුදු කරනවා ලෝවේ සියලු දෙනා මගේම දරුවන්සේ සලකා ඒ හැමගේ දුක්වලදී මට හැකි පමණින් මා පිහිට වෙනවා ඒ අය ඒ දුක් කරදර වලින් මෙදෙන්න කියලා මා කරුණාවෙන් සෙත් පතනවා ලෝවැසි සත්වයන් දිනුවෙන් සාර්ථකත්වයට පත් වෙනද සමා දැකලා ඒ දෙසම මුදිසා සහගත සිතින් මගේම දරුවන් දිනු වෙනසේ දැකලා මා ඒ අයගේ දිනුවේදී සතුට වෙනවා. ඒයට මා ආශිර්වාද කරනවා. ලෝවැසි සත්‍යයන් දුක සැප තුළ දෝලණය වෙන ආකාරය මා දැකලා ඒ සත්‍යයන් තම තමන්ගේ කර්මානුරූපව විඳින ඒ ස්වභාවයන් දෙසම මෙදහස් සිටින් උපේක්ෂා සාගතව මා බලනවා. ලෝවැසි හැම දෙනා කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන මේ සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් යුතුව මාගේ සිත පවත්වා ගන්නවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ලෝවැසි සියලු සත්වයන් දෙස මගේම දරුවන් යන ආකල්පයෙන් මා බලනවා. ඒ හැම දෙනාට මා මෙත් වඩමින් ලෝවැසි සත්‍යයන්ගේ දුකේදී පිහිට වෙමින් ඒ අයගේ සතුටේදී මා මුදිතා ගුණ ඇති කර ගැනීමෙන් උපේක්ෂා සාගතව වාසය කරනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මා මේ මෙත් සිත වැඩීමේදී හැම මොහොතකම මාගේ සිත ඇති වී නිරුද්ධ වුණා. මගේ සමස්ත ජීවිතයම කියන්නේ එක මොහොතක සිටවිල්ලක් විතරයි. ඒ සිත හටගෙන ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මගේ සිත හටගෙන නැතිවන ආකාරයේ මා ඊටාම සිහියෙන් සානුවණින් දකිනවා. හැම මොහොතකම මගේ සිත හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. මගේ සමස්ත ජීවිතයේම ක්‍රියාකාරීත්වය කියන්නේ එක සිතවිල්ලක හටගෙන නිරුද්ධ වීමයි. මම හොඳට මගේ සිතේ පවත්නා අනිත්‍යතාවය ඊටාම සිහියෙන් මා දකිනවා. මගේ සිත අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. හැම මොහොතකම ඇතිවන සිතුවිල්ල හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ආකාරය මා හොඳට දකිනවා. සිත අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සාදු සාදු සාදු. අද පින්නතුනි අපි මුලින්ම මේ කලේ ටික වේලාවක් මෛත්‍රී භානා වැඩීම. ඉතින් පොහොයක් වැනි අවස්ථාවක් කියන්නේ මේ වගේ ආගමික කටයුත්තකට සහභාගි වෙන අවස්ථාවක් කියන්නේ අපි සම්පූර්ණයෙන්ම අපි දන්න දේ ප්‍රායෝගික කිරීම නෙවෙයි, අපි එදිනෙදා ජීවිතේට කරන්න යම් සිද්ධියක් පුහුණු වෙල යන අවස්ථාවක් තමයි මෙවැනි අවස්ථාවක් කියලා කියන්නේ. ඉතින් ඔබ අද මේ පුහුණු වෙල යන දේ අදින් නවත්තන්න එපා. දවස් දෙකකට පහක් හරි මේක කරන්න. හැමදාම උදෑසන අවදිච්ච මොහොතේම පුළුවන් නම් ඇඳේ ඉඳගෙනම අද දින මට මොන ගැහෙන සීලම දෙනා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා මෛත්‍රී භාවනා වඩලා දවස ආරම්භ කරන්න. දින දින ඔබේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඒ වගේම පුළුවන් නම් දවස් වැඩ කටයුතු නිමාටපත් කරලා ඔබ නැවත නිදියන්න යන අවස්ථාවේ නැවත වතාවක් පුළුවන් නම් අද දින මට මොන ගැහෙච්ච හැම දිනෙකම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. තමන් හිතේ පිනතින් ලොකු වෙනසක් ඇති වෙනවා. මානසිකන මානසික පීඩාව වහා කඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ දිනදා කරන කටයුතු වහා සාර්ථක වෙනවා. ඔබ මහා මාර්ගයක යනවා නම් වාහනයම හදවගෙන යනවා නම් ඔබට පේනන ගණි ඔබේ වටේම මේ සර්කල් එකේම යන අය ඔබේම දරුවන් සිය ඔබට පේන ගණි වෙන දෙකිනේ ඔබේ ලේන් එකට එකපාර දැම්මොත් ඔබ ඇතැමිට බොහොම කම්පා වෙනෝනේ, කේන්ති ගන්නෝනේ. ඇතැමිට ඔබේ මේ භාවනාවත් එක්ක ඔබ හිතනවා අනේ මගේම දරුවෙක් මගේම පුතෙක් තමයි මේ ඉස්සරහලේ මගේම ලේන් එකට දැම්මේ කියලා. එතකොට ඔබ හුඟක් ඇතැමිට සතුට වෙනවා. ඇතැමිට ඔබ පාරක යද්දී හයිවේ එක යද්දී ෆ්‍රෙන් ලයිට් එකක් පත්තු වෙනකොට ඔබ වෙනද ටිකක් හිත කම්පා වුණානේ, අනේ තා පොඩ්ඩක් හරි පාගලා වනම් මේක යන්න තිබ්බ නේද කියලා. නමුත් වෙන තින ඔබ මේ භාවනා වඩනවත් එකම ඔබට දැනෙන ගනි ඇතැමිට කොළ පාට ලයිට් එක පත්තු වුණාට වඩා හොඳ රතු පාට ලයිට් එක පත්තු වෙච්චද කියලා. ඇයි අනිත් පැත්තේ පාරේ ඉන්නේ මගේම දරුවෝ ටික මේ යන්න බලාගෙන ඉන්නවා කියලා ඔබට පෙනෙන ගනි. බලන්න පිනතුනේ ඇතැමිට ඔබේ කැම පිඟානේ කැම තියෙනකොට රසවත් වෑංජනයක් තියෙනකොට ඔබේ සුරතල් දුවහෝ පුතා එක ගත්තොතින් ඔබ දරුවට ගහනවද? වනිනවද? අනේ කොච්චර හොඳ නේද මේ දරුවා මේක ගත්තොත් කියලා ඔබ සතුට වෙනවනේ. අන්නේ වගේම තමයි පින්නතුනේ අපි මේ දෙන්නා වැඩ කරද්දී අපේ හිත අනිත් අයගේ අපේ කරු කම්මල දෙහි හිත ගැටෙන ගතිය හිතේ ඇතිවන විරසක බව අමනාපේ හුවාක් අඩු වෙනවා මේ මෛත්‍රී භාවනා කිරීමත් එක්ක. හුවාක් නිහඬ කෙනෙක් බවට පත් වෙනවා. නිතරම අනිත් කෙනාගේ පැත්තෙන් බලන්න ඔබ හුරු වෙනවා. දැන් ඔබ නිතරම බලන්නේ තමන්ගේ පැත්තෙන්. නැත්තම් තමන්ට ඉතාම ආදරයෙන් කරන අයගේ පැත්තෙන් තමයි දැන් බලන්නේ. නමුත් මෛත්‍රී භාවනා දිනු කිරීමත් එක්ක ඔබ නිතරම අනිත් කෙනාගේ පැත්තෙන් බලන්න හුරු වෙනවා. කෙනෙක් ඇතැමිට මේ මැද වාඩි වෙලා ඉන්නවා නම් ටිකක් වෙලනකට යට අපහසුයි ඉන්න. ඔබ ඇතැමිට හේතු වෙලින කෙනෙක්. ඔබට තේරෙනවා නම් යා අමාරුවෙන් ඉන්නේ කියලා ඔබම කියන මෙතෙන්ට එන්න කියලා. ඒ තරම්ම පිනතුනි මේ භාවනා වඩන එක පිනතුනි හිතන්න එපා. මේක මේ ඇස් දෙක පියාගෙන භාවනා කරන එකක් විතරක් කියලා. මෙත්තා සාගත මනෝකරණය මෛත්‍රී හිතින් වඩන එක පිනතුනි මෙත්තා සාගත කාය කර්මයට යනවා. කයනත් අපි මෛත්‍රී සාගතව ඉන්නවා. මෙත්තා සාගත වචී කර්මය. වචිනෙනුත් අපි මෛත්‍රියෙන් තමයි කතා කරන්න පුළුවන්. නිතරම තමන් වටා ඉන්න අයගෙන් කෙනෙක් කොයිතරම් නම් කෙනෙක් අපහසුයෙන් ඉන්නවද කියලා තමන් නිතරම බලනවා. එක ස්ථානයක අපි සිල් වැඩසටහනකට යනවා කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරු පැත්තට වෙන්න. ඒ සිල් වැඩසටහනට යන හුඟක් ආබාධිත කෙනෙක් මේ එයාට හුස්ම ගන්න එක අමාරුයි, මේ බටයක් දාලා තියෙනවා. එයා තමයි අනිත් අයට වතුර හැම වුණාම එයා දුවල ගිහලා වතුර අරන් ඇවිල්ලා අනිත් අයට දෙනවා. එතනින් නැගින් අමාරුම කෙනා මෙයා. අමාරුවෙන් ඉඳගෙනත් නිතර බලන අනිත් කෙනාට මොකද්ද කෙරෙන්න ඕනේ කියලා. පින්නතිනන්නේ වගේ මේ අපි අහන දේවල්, අපි ප්‍රගුණ කරන දේවල් අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට නියම සැනසීමක් ලැබෙන්නේ දහම තුළින්. නැත්නම් අපි දහම හුඟක් දැනගත්තු කෙනෙක් වෙනවා. නමුත් ඒක ජීවිතයට ඇබ්සෝබ් වෙන්නේ නැහැ, අවශෝෂණය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම පින්නතුනේ සද්ධර්මයේ තුල ඉදිරියට යනකොට අපි ළඟ වැඩෙන ඕන ප්‍රධාන කාරණයක් තමයි මෛත්‍රිය කියන කාරණය. ඒ මෛත්‍රිය වැඩිම සමගම නිතර තමන් අනිත් කෙනාගේ පැත්තෙන් හිතන කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි අපේ ජීවිතවල වෙන්නට ඕන පරිවර්තනය. අපි සඳහන් කළා මෛත්‍රී භාවනා වඩන කෙනා ඔහු මෛත්‍රියෙන් නවතින්නේ නැහැ. යාළඟ කරුණාවක් තියෙනවා. අනිත් කෙනෙක්ගේ දුකේදී පිහිට වෙන නිතර යා බලාපොරොත්තු වෙනින්. කරුණාව විතරක් නෙවෙයි මුදිතා ගුණයක් තියෙනවා. වෙනත් කෙනෙක් සාර්ථක වෙනකොට, වෙනත් කෙනෙක් දිනු වෙලා ඉන්නකොට තමන්ගේම දරුවාගේ දිනුව සේකනාගේ දිනුව දකිනවා. අනිත් ඒ තමයි උපේක්ෂා සාගත බව. තිනොතින මේ හතරට කියනවා මොනවා කියලාද? මේ හතරට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. ඇයි මේවට සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ? බ්‍රහ්ම ලෝකයේ මයි මහා බ්‍රහ්මයේ වාසය කරන පින්නතුනේ මෙන්න මේ කරුණ හතරෙන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණත් එක්කයි බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ පින්නතුනි අපට දේශනා කරපු මාර්ගය මිනිස් සිරුරක් දරාගෙන කායිකව මනසින් බ්‍රහ්මයක් වගේ ඉන්න ක්‍රමය. පින්නතුනි ඔබ බොහෝ දෙනෙක් අහලා තියෙන්නේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යන මාර්ගයයි. බොහෝ ආගම් වලින් කියන්නේ මරණයෙන් පස්සේ ස්වර්ගයට යන්න, මරණයෙන් පස්සේ බ්‍රහ්ම සහවිතාවට යන, බ්‍රහ්මයාත් එක්ක එකතු වෙන්න. තිනොතනි ඒ ප්‍රාර්ථනා කරන බ්‍රහ්ම ලෝකේ දිව්‍ය ලෝකේ නොලැබෙන්නත් පුළුවන්. නමුත් බුදුදහමෙන් අපට දේශනා කරන්නේ මේ ජීවිත කාලය තුළදීම කායිකව මිනිසෙක් වශයෙන් හිටියත් මනසින් බ්‍රහ්මයෙක් වගේ ඉන්න මාවත මේ දේශනා කළේ. එනිසා මේ මාවත පින්නතුනි ටිකෙන් ටික ඉදිරියට යන්න ඕන අපි. දවසට ආරම්භයේ විනාඩි 2කින් මේ භාවනාව පටන් ගන්න. ඒක ටිකෙන් ටික වැඩි කරගන්න. දිනපතාම තමන් වාඩි වෙලා කරන භාවනාව වැඩි කරගන්න. ඒ විතරක් නෙවෙයි, ඒ පුහුණු කරන භාවනාව තමන් ඇවිදිනකොට, වාහනයක යනකොට, ව්‍යායාම කරනකොට හැම වෙලාවෙදිම තමන් නිතර භාවනා කමටහනක් එක්ක ඉන්න උත්සාහ කරන්න. එතකොට තමන් නිතරම බාහිර රූප තුල හිත බැස ගන්න ගතිය අඩු වෙනවා. ඇයි? ඒ තමන් දන්නවා තමන්ගේ නියම ආරක්ෂාව, නියම සැනසීම කියන අභ්‍යන්තරය කියලා. ඒකෙන් කියන්නේ බාහිර දේවල්ට තමන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. බාහිර රූප ශබ්ද තුල හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපි කෙනෙක් දිහා දැක්ක ගමන්ම බාහිර කෙනාට පුළුවන් අපිව ග්‍රහණය කරගන්න. බාහිරදී අපි කැමති දෙයක් නම් ඒ කැමති රූපය තුල හිත බැස ගන්න. හැබැයි ලස්සන දේ ගැන හිත බැසගත්තොත් අනිත් පැත්තෙන් තමන් අකමැති දෙයක් ආවට පස්සේ ඒකෙත් බැසගෙන ඒ තුලත් අපි දුක් වෙනවා. පින්නතුනි මේ ධර්මයේ සමතෙන් දිනු වෙන ලක්ෂණය තමයි තමන්ගේ නිතරම අභ්‍යන්තරයේ පැත්තට තමන් හැරෙලින්නේ. බාහිර ස්කන්ධාසාද ඉන්ද්‍රිය වලට අරමුණු වෙනකොට බලන්නේ තමන්ගේ මනස පැත්තට මොකද වෙන්නේ කියලා බලන්නේ. ලෝකයේ අනිත් හැම ආගම දර්ශනයකින් උගන්වන්නේ මොකද්ද? බාහිරට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක. බුදුදහම තුළින් අපට උගන්වන්නේ අභ්‍යන්තරයට නැඹුරු වෙලා අභ්‍යන්තරයේ දෙස ගවේෂණය කරන්න. තේනතුනේ මුලින් කරන්නේ බාහිර රූප ශබ්ද ආදී පංච විඥානය තුළ හිත බැස ගන්නා ගැති අඩු කළ මනස පැත්තට අවධානය යොමු කිරීම. ඒක තමයි සමතෙන් කරන්නේ. ලෝකේ 15ක සමහර ආගමලත් මේ පැත්තට යොමු වුණා. ඒ නිසා තමයි ඒගොල්ලන් පංච නිවරණයක් දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ 15ක කාලේ කාමච්ඡන්ද ආදී පංච නීවරණ දුරු කරගුවා හිටියා. දවසකට දෙකකටද? අවුරුද්දකට දෙකකටද? නැහැ වෙනතනි. මහා කල්ප 84,000කට කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරගුවා හිටියේ කාලේ. ආලාර කාලම වැනි අය. එයා හිතන් හිටියේ නීවරණ පහක් විතරයි කියලා තියෙනවා. ඒ ආයෙ විතරක් නෙවෙයි පිනදින අපේ හිතන් ඉන්න බොහෝ දෙනෙක් නීවරණ පහේ දින කියලා. කාමච්ඡන්ද ආදී නීවරණ පහක් දේශනා කරන්නේ නෙවෙයි ලෝකෙට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. ඒ පංච නීවරණෙම හඳුනාගෙන හිටිය කාලයකයි බුදුහාඳුර කෙනෙක් ලෝකෙ පහළ වුණේ. ඒ පංච නීවරණම කල්පගානකට දුර වෙච්ච ප්‍රායෝගිකව කරපු අය වැඩ සිටියේ කාලයකයි බුදුහාඳුර කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේත් ලෝකෙ පහළ පංච නීවරණයක් දේශනා කළේ. ඒ පහන් දේශනා කළා පින්නද නමුත් සුවිශේෂී නීවරණයක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරනවා. මොකක්ද ඒ නීවරණය? ඒ නීවරණය තමයි අවිද්‍යා කියන නීවරණය. අභිධර්මයේ සඳහන් වෙන නීවරණ හය. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡාවට අමතරව අවිද්‍යා කියලා නීවරණයක් තියෙනවා. එතකොට මුලින් කරන්නේ හිත පැත්තට අවධානය යොමු කරලා පංච නීවරණ වලින් දුරු වෙන එක. බුදුදහම එතනින් නැවතුන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රඥාවට හිත තියලා අනිත්‍ය දුක අනාත්ම ගැන ත්‍රිලක්ෂණයට හිත තියලා සිත නිදහස් වෙනවා. එතකොට තනිකරම තමන් ජීවත් වෙන ප්‍රඥාව තුළ තමන්ට හැම වෙලාවෙම නিত্য සිතක්වත් පේන්නේ. ඒ සිතේ තනිත්‍යතාවය පේනවා. ඔහු නිතරම මේ හේතුඵල ධර්මයේ හටගෙන නිරුද්ධ වෙන ආකාරය. තමන්ට සිතුවිල්ල කියලා කියන්නේ හැම මොහොතකම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයන් හටගත්තා. හටගෙන එතනම නිරුද්ධ වෙන ආකාරය දකිනවා. අපි ඇසෙන් රූපයක් දැක්ක කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුණා කියලා කියන්නේ, නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය කරා කියලා කියන්නේ, දිවෙන් රසයක් දැනගත්තා කියලා කියන්නේ, ශරීරයට පහසක් දැනුණා කියලා කියන්නේ, සිතට සිතුවිල්ලක් ආවා කියලා කියන්නේ මොකද්ද? මේ රූප ආදී ස්කන්ධ පංචකය හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. නමුත් අපට මේක නෙවෙයි පේන්නේ, බාහිර දෙයක් තියෙනවා කියලා පේන්නේ. මීමැසි පොදියක් දිහා බැලුවහම අපට මීමැසි පොදියක් පේන්නේ. ඇත්ත මේකේ මොකද්ද තියෙන්නේ? මේ මැස්සො ටිකක් එකතු වෙලා ඉන්න එකයි පේන්නේ. වැලි ගොඩක් දැක්කාම අපිට වැලි ගොඩක් වැලි ට්‍රැක්ටරයක් කියලා අපට හිතෙන්නේ. නමුත් වැලි ගණ ටිකක් එකතු වෙලා තියෙන්නේ. ගංගාවක් දිහා බැලුවම අපට පේන්නේ මේ ගඟේ හැතැම්ම 100ක් දිගයි, හැතැම්ම 500ක් දිගයි, මේක හැතැම්ම 1200ක් දිගයි කියලා අපි ගඟේ දිග කියනවනේ. ගඟේ දිග කොච්චරද කියනදනේ? වතර බිඳුවයි. වතර බිඳුව එකතු වීමෙන් තමයි මේ ගංගාවක් කියලා තියෙන්නේ. එතකොට මේ රූපයක් කියලා කියන්නේ මේ යම් කිසි අත්දැකීමක් ලැබුණා කියලා කියන්නේ මේ අභ්‍යන්තරයේ ස්කන්ධ පංචකයක් හටගත්තා කියන කෝ දකිනවා. අපට පේන්නේ මේ බාහිර මලක් තියෙනවායි කියලා. හැබැයි පින්නතුනේ අන්ධ කෙනෙක් මේක ඇදලා ඇල්ලුවටින් ඔහුට අහුවෙන්නේ මලක්ද? ඔහුට මලක් නෙවෙයි අහුවෙන්නේ. ඔහුට අහුවෙන්නේ සතර මහා බෝධි රූප අහුවෙන්නේ. අපටත් ඒ වගේමයි පින්නතුනි. මල කියන එක සම්පූර්ණ මේ පැත්තෙන් අරන් තියෙන අපි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් සතර මහා බෝධි රූප බාහිර තියනවාද කියලා නේ? පට ව්‍යාපෝ තේජ වායුව එහෙනම් බාහිර විස්තරම තියනවා කියලා අපට හිතෙන්නේ. පින්නතුනි එහෙම හිතන්නේ කවුද? විද්‍යාඥයෝ. දැන් මේ මල කඩලෙන් ඉඳලා බලනකොට මේක ඇටම් එක ආදී මේ අංශු ටික තියෙනවා නම් ඒක තමයි කාටත් අත්දැකීම කියලා හිතන් ඉන්නේ. නමුත් වෙනතන යථාර්ථයක නෙවෙයි. මෙතන සතර මහා භූත රූප නිර්මාණය වුනේ මේ මොහොතේ මගේ ආයතනට සාපේක්ෂව. මේ පැත්තේ අස්කන්න ආසාදී ආයතන වෙනස් වෙනකොටම මේ ටික වෙනස් වෙනවා. ඔබ අහලා ඇති සමහර වෙලාවල් වලදී එක කතාවක තියෙන එක්තරා කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ වැද්දෙක් කැලේට ගිහිල්ලා සතෙක් මැරුවා, මුවෙක් මැරුවා. ඊටාම කුඩා පැටියෙක්, ලදරු පැටියෙක් වෙන මුවෙක් ඝාතනය කළා. මේ මුවා මැරුව විතරයි පින්නතුනි මේ තැනැත්තාට මේ කර්මයේ දැඩිසිය බලතර බලපාන මොකක්ද ඇති උනේ පින්නතුනි සාදු කරයක් පවත්වන්න බලන්න නැවතත් සාදු කරයක් පවත්වන්න පින්නතුනි මේ තැනැත්තාට මුවා ඝාතනය කරුවාම දැඩි පිපාසයක් හටගත්තා ඒ පිපාසය හටගෙන මොකක් ඇහිටිගේ වතුර හොයාගෙන යනකොට කැලේ ආරණ්‍යක ස්වාමීන් වහන්සේලා වැඩ සිටින කුටියම තිබුණා. හැම කුටියකටම ගිහිල්ලා වතුර කල ඇල ඇර ඇර බලන වතුර බොන. එක කලේවත් වතුර නැහැ. ඇයි ඒ? වතුර නැති ඇයි? ඔව් වතුර නැතුව නෙවෙයි වතුර උඩ පේන්නේ. ඊට පස්සේ හාමුදුරන්ට බනිනවා ඇයි මේ කලේක වතුර ටිකක්වත් තියන්න බැරි කියලා. ස්වාමීන් වහන්සේ කියනවා බලන්න වතුර පිළිලා ඔය තියෙන වතුර. පින්නතුනේ දැන් නම් කෙනෙක් හිතන්නේ වතුර තියෙනවා නම් කාටවත් වතුර ටික පේනවයි කියලා නේ. දැන් ඔබට මේ බෙත්තිය තියෙනකොට ඔබ හිතන්නේ ඕවන කෙනෙකුට මේක බෙත්තියක් කියලා නේ. නමුත් පින්නතුනේ එහෙම නෙවෙයි මෙතන ප්‍රේතෙක් භූතෙක් හිටියොත් ඔහුට මේක බෙත්තියක් නේ. ඔහුට මේකෙන් යන්නත් පුළුවන්. ඒතර විද්‍යාඥයන් කියන්නේ මොකද්ද මේක බෙත්තියක් නම් මේක ඇටම් වලින් හැදිලා නම් මේක හැම දිනකට මේකේ කියලා කියන්නේ. මේක ඇටම් එක වෙන්නේ ඊට අදාළ ආයතන තියෙනට විතරයි. මේ පැත්තේ රූපාදී ආයතන වෙනස් වෙනකොටම මේක වෙනස් වෙනවා බාහිරදී. පින්නතනේ මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි අපි බුදුහාඳුර ගැන ශ්‍රද්ධාව හටගන්නේ. මෙහෙම දෙයක් නේද බුදුහාමුදුරුවෝ දේශනා කළේ කියලා පින්නතුනි ඔබට තේරුණොත් ඔබේ අතීත කර්ම ශක්තිය හිම ප්‍රබලව තිබ්බොත් ඔබ පින්නතුනි බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා කියලා හිතලා ඔබ දන ගහලා වඳින්න ගනි. මේ වගේ දර්ශනයක් නේද ලෝකෙ ඉදිරිපත් කරේ කියලා. ලෝකෙ වෙන කිසිම කෙනෙකුට තේරුම් ගන්න බැරි දෙයක් නේද මේක කියලා. මේ සද්ධර්මය තුළ විතරක් නේද මේක තියෙන්නේ කියලා කරුණ ඔබට ඉස්මතු වෙනවා. හැබැයි ඒකට ඔබගේ ප්‍රඥාව තියෙනටත් ඕන. එහෙම නැත්නම් ඔබට මේක සාමාන්‍ය දේශනාවක් විතරක් වෙනවා. පින්නොතනි මෙන්න මේ ඒ මොහොතට හටගන්න ආයතන දෙකෙන් අපි මේ නිර්මාණය කරන ලෝකයක් මේ මොහොතේ අපිට පේන්නේ. මෙන්න මේ අවබෝධය කරා යන්නයි විදර්ශනා භානාති. හැබැයි ඒකට එකට යන්න බෑ. මුලින් කරන්නේ මේ විසිරලා කියන සිත එක කුසල ආරමුණක බොහෝ වේලාවක් පවත්වා ගන්න උත්සාහ කරනවා. ඒකත් අමාරු නම් ඒ කියන්නේ තමන්ගේ කායික වාචික දේවල් අසංවරයි ඒක. එහෙනම් ටිකක් වචනය සංවර කරගන්නවා. විශේෂයෙන්ම කට සංවර කරගන්නවා. කට සංවර කට පරිස්සම් කරගන්න සිංහල තේරෙන සිංහලෙන් කියනවා. කට පරිස්සම් කරගන්න විදිහ දෙකක් තියෙනවා. කොහොමද? එකක් අරක දානේව කෑම බීම අනිත් ඒවා කටින් පිළගන්නේ. කාටක දානේව නම් මොනවද දැම්මත් කමන්නේ. වැඩිපුර හානියක් වුණොත් ජීවිත හානියක් විතරයි. නමුත් කටින් පිළගන්නේ දේවල් ගැන නම් වා සැලකිලිමත් වෙන්න පිනොත්. එනිසා මේ ආධ්‍යාත්මික ගමන් මාගේ පළවෙනි පියවර තමයි කට පරිස්සම් කරගන්නේ. එන්නතන මෙතන ඉඳන්ම ඉන්ද්‍රිය සංවරයේ සීලය මේ ආදී කරුණු ගානකින් Tamanට උපකාරවත් බව සලසන්නට ඕන මේක. එහෙම නැත්නම් වා කලබල කෙනෙකුට මේ ධර්ම තුල ගැඹුරට යන අමාරුයි. එනිසා එන්නතන මෙවැනි කාලයක අපි ලෝකෙ ඉපදිච්ච වාසනාවන්තමයි අපි. ඒ වාසනාවන්ත බව ගැන Taman නිතර හිතන්න. ඔබ කණ්ණාඩිය ළඟට යන හැම මොහොතකම හිතන්න. මේ කන්නාඩි ඉස්සරහින් සසර බොහෝ පින්කල ප්‍රාර්ථනා කළා සම්බුද්ධ ශාසනයක් ලබන්න සද්ධර්මයක් ලබන්න පින් කරපු කෙනෙකුයි මේ කන්නාඩි ඉදිරිපිට ඉන්නේ කියලා ඔබ සතුට වෙන්න. මොහොනේ ලස්සන ගැන විතරක් බලලා hina වෙලෙනව නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ඔබේ තියෙන කෙස් ගහක් පාසම ඔබ බලන්න. මේ කෙස් ගහ ලැබුණේ නිකන් නෙවෙයි. මේ කෙස් ගහට සම්බන්ධ වූ මෙහෙම ශරීරයක් ලැබුණේ මේ කෙස් ගහ ලැබුණේ සසර කල්ප ගණන් කරපු දාන ආදී පින්කමල අනිසංස කියන එක දකින්න ඔබ. එතකොට ඔබේ කෙස් ගහක් වටිනා ඔබට. ඔබ ධර්මයේ දැනගන්නකම් ඔබ ඇත්තෙම වටින කෙනෙක් නෙවෙයි. ඔබ ධර්මයේ දැනගත්තු දවසට පින ඔබ කොච්චර වටින කෙනෙක්ද කියලා ඔබට හිතෙන්නේ. හැබැයි ඒකෙන් ඔබ මාන්නයටපත් වෙනව නෙවෙයි. ඔබේ ඒ කෙස් ගහේ ඉඳන් හැම දෙයක්ම ඔබේ කුසල් දිනු කරගන්න, මෛත්‍රිය දිනු කරන්න, ලෝක සත්‍යයට පිහිට වෙන්න ඔබ යොදනවා. වෙන කෙනෙක් තමන්ගේ කොණ්ඩය, මගේ කොණ්ඩේ මෙච්චර දිගේ කියලා ආඩම්බර වෙන පාවිච්චි කරද්දී ඔබ ඇටමිට ඔබේ දිග කොණ්ඩේ කපලා අර පිළිකා රෝහල් රෝගවලින් කොණ්ඩේ ගිහිපු අයට ඔබ දෙනවා, දන් දෙනවා. වෙන කෙනෙක් ඇටමිට ලස්සන කඩහණක් තිබෙද්දී ඒ කඩහණෙන් අනත්‍යගේ රාග ආදී කෙලෙස් ඉස්මතු කරන සින්දු කියද්දී ඔබ ඇටමිට එයාගේ කෙලෙස් නිවෙන්න ගාථා කියනවා, පිරිත් කියනවා, බුදුගුණ ගීත ඔබ කියනවා. ධර්මයේ දන්නේ නැති කෙනෙක් තමන්ගේ ලස්සන රූපය අනිත්‍යගේ රාගය දිනු කරන්න පාවිච්චි කරද්දී ඔබ ඔබගේ රූපය නිසා අනිත්‍යගේ කෙලෙස් දුරු කරන්න, අනිත්‍යය හිතවත් කරගෙන අනිත්‍යට ධර්මය දෙන්න ඔබගේ රූපයම ඔබ පාවිච්චි කරනවා. අනිත් කෙනෙක් ඇතැමිට ලස්සනට ගියන් හදාගෙන මට මෙච්චර ලොකු ගියක් තියෙයි කියලා ආඩම්බර වෙද්දී ධර්මය දන්න ඔබ ඒ ගෙදර ඉඳලා ලස්සන පින්කම් කරනවා. ඒ ලස්සන ගෙදර පේන පැත්තෙන් ලස්සන බුද්ධ ප්‍රතිමාව ඔබ තියලා තියෙනවා. ඒ ගෙදර එක එක කාමර එක එක දවසට ඉඳගෙන ඔබ භාවනා කරනවා. ඔබේ වැඩිහිටි අම්මා තාත්තා ඒ ගෙදර ගෙනලා තියාගෙන ඔබ උපස්ථාන කරනවා. තමන්ගේ නිවසර නිතර ස්වාමීන් වහන්සේලා වැඩම වල ආශිර්වාද ලබා ගන්නවා. පින්තුනි මෙන්න මේ වගේ වෙනසක් ඔබේ ජීවිතය තුළ වෙන්නට ඕන මේ සද්ධර්ම තුළ ගැඹුරට යාමත් එක්ක. අපි මුලින් සඳහන් කළේ පින්තුනි සමත භාවනා දිනු කරන හැටි. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාදී මේ භාවනා ක්‍රම උපයෝගී කරගෙන අපට දිනෙන් දින අපේ හිත තැම්පත් කරගන්න පුළුවන්. බුදුදහමට අනුව පින්තුනි සමත කමඨහන් 40ක් තියෙනවා. හිත සමාධිමත් කරන භාවනා ක්‍රම 40ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජටා සූත්‍රය වගේ තැන්වල, සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. මානසික ගැටලු දුරු කරගන්න මාවත දේශනා කරන නුවණැති කෙනා සීලක පිළිපදලා චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. මොකද්ද මේ කියන්නේ? හිතයි ප්‍රඥාවයි වඩන කියලා. නැත්තං චිත්ත චෛතසික දිනු කරන්න කියලා. සිත දිනු කරන්නේ කොහොමද? සිත දිනු කරන්නේ පින්නතුනේ හිතට එන රාග ආදී අකුසල දහම් දුරු වෙන විදියට වර්තමානයේ තුල හිත නිතර පාත්‍රා ගන්නවා. මේක තමයි සිත වඩන ක්‍රමය. ඊට පස්සේ පඤ්ඤාච්ච භාවයන් කියන ප්‍රඥාව වඩන්න. ප්‍රඥා කියන්නේ දෙපනස් චෛතසික වලින් එකක්. ඔක්කොම චෛතසික වඩන්නේ කියලා බුදුදහමේ නැහැ. අකුසල චෛතසිකක් තියෙනවා, කුසල චෛතසිකක් තියෙනවා. සමහර අය හිතන් ඉන්නේ නොසිතා ඉන්න කියලා පළක් අය කියන්නේ නේද? සමහර ධර්ම දේශනාවලදී කියනවා කිසිම දෙයක් හිතන්න එපා කියලා, එතකොට නිවන් දකින්න පුළුවන් කියලා. බුදුහාඳුරේම දේශනා කළාද? බුදුරජාණන් වහන්සේ කියන්නේ නාචින්තියන්තෝ පුරිසෝ විශේෂ සම්මාදිගච්ඡති කියලා. නොසිතන තැනැත්තා අධිගමයකට විශේෂත්වයකට පත් වෙන්නේ නැහැ කියලා. නොසිතා හිටිර නිවන් දකින්න බෑ. නොසිතා හිටියාම නිවන් දකින්න පුළුවන් නම් නිවන් දකින්න හරියම ලේසි. ඇයි ඒ කොනේ දිනනකොට නැත්තම් කොමා වැනි මොලේ ඩැමේජ් එකක් වගේ අවස්ථාවක් ඇති දෙලක් මිය ගියොතින් එහෙනම් ඉතින් නිවන් දකින්න පුළුවන්. පිරවන්න පන්න පුළුවන්. එහෙම දහමක් නෙවෙයි වෙනතන මේක. බුදු දහමෙන් කියන්නේ ප්‍රඥා වැඩි වෙන චෛතසික වඩන්නට ඕන. ප්‍රඥා චෛතසික වඩනකොට ඊට අදාළ වූ සද්ධාදී අනිත් චෛතසිකත් වැඩෙනවා. කේසා චෛතසික හුඟක් තිබෙන අවසානයේ අපට වඩන්න තියෙන ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසිකය වැඩෙනකොට දස සංඥා ආදී කුසල සංඥා වැඩෙනවා. අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය බලන ප්‍රඥා චෛතසිකය දිනනවා. අන්නේ ප්‍රඥා චෛතසිකය දිනු කරන්නයි විදර්ශනා භාවනා තියෙන්නේ. සමත කමඨහන් වලින් තියෙන්නේ සිත වඩන්න, සිත දිනු කරන්න. කමඨහන් 40න් භාවනා ක්‍රම 40ක් බුදුදහම තුල සඳහන් කරලා තියෙනවා. ඒ කමඨහන් වලින් එක කමඨහනක් විශේෂයි. අනිත් 39 මේක පැත්තකට දාලා ඒක කමඨහනක් එක පැත්තක තියන්න පුළුවන්. ඒ මොකද්ද? මොකද්ද ඒ? එක මොකද්ද? දැන් සාමාන්‍යයෙන් බුදුදහමේ තියෙන කමඨහන 40 තමයි දස අසුබ, දස අනුස්සති, දස කසින, සතර බ්‍රහ්ම විහරණ, ආහාරය පටික්කුල සංඥා, ධාතු මනසිකාරය, මේ වගේ කමඨහන් ගැන සඳහන් කරනවා. මේ කමඨහන් වලින් පින්දුන 39ක් මේක පැත්තකින් තියලා එක කමඨහනක් වෙන් කළ තියන්න පුළුවන්. ඒ මොකද්ද වෙන් කරන කමඨහන? ආනාපාන සති. ඇයි ඒක වෙනස? අනිත් කමඨහන් 39ම කරන්නේ කුසල චෛතසිකයක් ඉස්මතු කරගෙන අකුසල චෛතසිකේ දුරු කිරීම කරන්නේ. නමුත් ආනාපාන සතියෙන් කරන්නේ මුලින් ගන්න විතරක දුරු කිරීමයි කරන්නේ. ලෝකයේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ආනාපාන සතිය. රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් රහත් භාවයට පත් වෙන ආනාපාන සතිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක කමඨහනක් වඩනකොට හතරක් වැඩෙනවා නම් හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා නම් ඒ හත වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් එවැනි වූ එකම භාවනාවක් තියෙනවා. මතකද කාරණා ටික? දැන් පින්නතුනි දැන් මම හිතන් ඉන්නේ ඔබ හොඟක් දක්ෂයි කියලා ඈ. දැන් ලෝකේ කියලාම සිටියගෙන ඔබ ඉන්නේ නේද? ඈ. ඔබ හොඟක් ඉගෙන ගත්තු අය කියලා දැන් මම හිතන් ඉන්නේ හොඟක් ධර්මයේ තියෙන අය කියලා ඈ. ඔබ දක්ෂයි කියලා හිතන් ඉන්නේ ඈ. ගැටලු දැන් කියලා අහන කමන්නේ පස්සේ. දැන් මේ කියනේම හොඳට සීයෙන් ඕනේ ඉන්න ඕනේ ඒකයි ඈ. එහෙම හිටියොත් තමයි මේ සින් සිටි එක පින් සිටි එකක් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙනකොට ඕන මේ සින් සිටි එකම පින් සිටි එකක් කරගන්න. පින තුනේ එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මොකද්ද මේ එක? ඉන්ද්‍රිය භාවනා. මේ එක තමයි පින තුනේ ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව කියන්නේ එකම කමඨහන වඩනකොට ඒක 16 ආකාරයකට වඩන් තියෙනවා. ඒක වඩනකොට සතර සතිපට්ඨානෙම වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්‍යබෝධංග වැඩෙනවා. සතිය ධම්ම විජේ විරිය සීති පස්සාදී සමාධි උපේක්ෂා කියන සත්‍යබෝධංගම වැඩෙනවා. සත්‍යබෝධංග වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. මොකද්ද දෙක? දෙක තමයි විද්‍යා විමුක්ති කියන දෙක සාක්ෂාත් වෙනවා කියන්නේ. පින්නතුනි මේ වගේ වටිනා ක්‍රමයක් දහම තුළ විස්තර වෙනවා. සතර සතිපට්ඨානෙ වැඩිලා සත්‍යබොජ්ජංගම සම්පූර්ණ වෙලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙන භාවනා කමඨහනක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි ආනාපාන සති භාවනාව. පින්නතුනි අපි ටික වේලාවක් ආනාපාන සති භාවනා කරමු. ඇත්තෙම අපට පිනතුනි උපතෙන්ම ඉපදෙනකොටම අපට අපේ අම්මා අපට භාවනා කමටහන් දුන්නා. ඒ මොකන්ද? අපේ හුස්ම දිගනේ. ඉතින් ඒ අම්මට තින් සිද්ධ වෙන්නත් එක්ක මේ ආත්මය අම්මට විතරක් නෙවෙයි අපට සතර හුඟක් අම්මල අපට උදව් කරලා තියෙනනේ මේ තත්ත්වයට එන්න. ඉතින් ඒ සියලුම අම්මලාට තින් වැඩෙන්නත් එක්ක අපි ටික වේලාවක් ආනාපාන සතිය වඩමු. තමන්ගේ විසිරලා තියෙන හිත හුස්ම ඇතුළු කිරීම පිට කිරීම නැමැති මෙන්න මේ ක්‍රියාවලිය තුළ අපි හිත තියා ගන්නවා. පින්නතුනේ මේ අපි බලෙන් හුස්ම ගන්නෙ නෑ. ඊටාම සැහැල්ලුවෙන් තමන්ගේ ශරීරය තියාගන්න හුඟා රිලැක්ස් එකේ තියාගන්න ශරීරය. ඊටාම ස්වාභාවික සිදුවන හුස්ම ගැන තමන් දැන් මේ බලන්න. හුස්ම ඇතුළු වෙනකොට හුස්ම ඇතුළු වෙනවා කියන සිහියෙන් හොඳට ඉන්න. තමන් හිත තියාගෙන ඉන්න නාසය කෙළවරේ. හුස්ම දිගේ ඇතුළට යන්නේ නැහැ. නාසය ආශ්‍රිතව හිත තියාගෙන හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව හොඳට දකින්න. හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් හොඳට දකින්න. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා කියලා හොඳ අවධානයෙන් ඒ ස්වභාවික හුස්ම ගැනීම පිට කිරීම ගැන සැලකිල්ලෙන් ඉන්න. දීර්ඝව හුස්මක් ඇතුළු වෙනකොට දීර්ඝ හුස්මක් ඇතුළුනා කියන අවධානයෙන් ඉන්න. කෙටි හුස්මක් නම් කෙටි හුස්මක් ගැන සැලකිල්ලෙන් ඉන්න. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. ඇතුළු වෙන පිට වෙන හුස්ම කෙටි හුස්මක් නම් ඒ ගැනත් හොඳ අවධානයෙන් ඉන්න. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වාපස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. හුස්ම ගැනීම හා පිට කිරීම සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන හොඳ අවධානයෙන් ඉන්න. සම්බකාය පරිසංවේදී යස්ස සිස්සාමීති සික්ඛති. සම්බකාය පරිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. මේ තමන්ගේ සම්පූර්ණ හුස්ම රැල්ල සංසිඳන ආකාරය හොඳට බලන්න. අස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. හුස්ම ගැනීම හා පිට කිරීම ගැන හිත තැම්පත් වෙනකොට තමන්ගේ හිතට ප්‍රීතියක් දැනෙනවා. අන්නේ ප්‍රීතිය දැකීමෙන් හුස්ම ගැනීම පිට කිරීම කරනවා. ප්‍රීති පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. ප්‍රීති පරිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ඒ හිතර දැනෙන ප්‍රීතිය කායකත් දැනෙන ගන්න ඔය සැහැල්ලුව කාය සැපයට පත් වෙනවා. සුඛ පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සුඛ පරිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. තැන්පත් වීම සමගම හුස්ම ගැනීම පිට කිරීම ගැන සංඥා වේදනා ගැන අවබෝධය ඇති වෙනවා. චිත්ත සංඛාර පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. චිත්ත සංඛාර පරිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. අමිතාන සීයෙන් හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. මගේ සංඥා චේතනා දෙක සංසිඳෙනවා. පස්සම් බයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමි විචිකති. පස්සම් බයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමි විචිකති. දැන් හොඳට මගේ සිත ගැන අවබෝධය ලැබෙනවා. චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. චිත්ත පරිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. මගේ හිත හුඟා සතුටටපත් වෙනවා මේ දැහැමේ සතුට තුළ. අභිප්‍රමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. අභිප්‍රමෝදයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති. හිතම වා සමාධිමත් වෙනවා මගේ හුස්ම ගැනීම අපිට කිරීම පිළිබඳව. සමාධං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. සමාධං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති. ඉතාම සිහියෙන් හුස්ම ගන්නේ, ඉතාම සිහියෙන් පිට කරන්නේ. සම්පූර්ණ මම වර්තමානය තුළ හිත තියාගෙන ඉන්නේ. විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. මගේ හිත නීවරණයන්ගෙන් ටිකෙන් ටික මිදෙනවා. විමෝචයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති. මම ඊටාම සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් පිට කරනවා. හැම සිතුවිල්ලක්ම ඇති වෙලා නැති වෙන ආකාරය මට හොඳට පේන ගන්නවා. අනිච්ඡානුපස්සේ අස්ස සිස්සාමීති සික්ඛති. අනිච්ඡානුපස්සේ පස්ස සිස්සාමීති සික්ඛති. මගේ හිත තවදුරටත් කෙලෙසුමෙන් හිත මිදෙනවා. මගේ සිත අවිද්‍යාවෙන් මිදෙමින් යනවා. විරාගානුපස්සේ අස්ස සිස්සාමීති සික්ඛති. විරාගානුපස්සේ පස්ස සිස්සාමීති සික්ඛති. මගේ හිත අවිද්‍යාව නිරුද්ධ වෙනවා. නිරෝධාන පස්සේ අස්ස සිස්සාමීති සික්ඛති. නිරෝධාන පස්සේ පස්ස සිස්සාමීති සික්ඛති. මගේ හිත උතුම් සාන්ත බවට පත් වෙනවා. පටිනිස්සග්ගාන පස්සේ අස්ස සිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගාන පස්සේ පස්ස සිස්සාමීති සික්ඛති. මං හොඳට ප්‍රඥාවෙන් සිතගෙන බලමින් ඉන්නේ. මට තේන්නේ හිතේ ඇතිවීම නැතිවීම විතරයි. කිසිදු දෙයක මගේ හිතේ ඇලීමක් ගැටීමක් නැහැ. කිසිදු දෙයක් ගැන මගේ හිත බැසගෙන නැහැ. මගේ හිත සම්පූර්ණයෙන් ප්‍රඥාව සමග මිශ්‍ර වෙලා තියෙනවා. හැම මොහොතකම සිතක් හට ගන්නව නිරුද්ධ වෙනවා. මං හොඳ සිහියෙන් හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. සාදු සාදු සාදු. හොඳ පින්තුනේ ඔබට තැංගිලම් පත් ලැබෙයි. ඒකත් වළඳන ගමන් අපි තා පොඩි කරුණ කිහිපයක් සඳහන් කරනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මණ්ඩපේ මිදම් බික්කවේ බ්‍රහ්මචරියන් කියලා. මේ ශාසන බ්‍රහ්මචරියාව කියන එක හරියට මීවදියක් වගේ කියලා. ලෝකේ මිනිස්සු ආහාර පාන කුසගිනට ආහාර පාන හොයාගන්න එක හරියට උග්ගහක් හපලා ඉස්ම වන වගේ වැඩක්. නැත්තම් වී ටිකක් දුන්නාම ඒ වී ටික පොළලා හාල් හදාගෙන හාල්ලු වල වෑංජනයක් එකතු කරගෙන අනුභව කරනවා වගේ ලෝකේ මිනිස්සු සැප විඳින කරන දේවල්. ඇයි එහෙම සඳහන් කළේ? ලෝකේ මිනිස්සු සැප විඳින කරන්නේ හුඟක් මහන්සිලා දේවල් කරන්නේ. ඒ සැපේ ලබා ගන්න හුඟක් මහන්සි වෙනවා. හරියට බඩගිනි වෙලාට වී ටිකක් දුන්නා වගේ. බඩගිනි වෙච්ච වෙලාවක වී ටිකක් දුන්නා වගේ. වී ටික පුළුවන් කන්න. වී ටික කොටන්න ඕන, පොලන්න ඕන. ඊට පස්සේ හාල් ගරන්න ඕන, ඊට පස්සේ ලිපේ තියන්න ඕන, ඊට පස්සේ බත් විතරක් කන්න පුළුවන්ද? ඒත් බෑනේ, තා වෑංජනත් ඕන, ඒ විතරක් බෑ, තා සෝස් වර්ගත් ඕනනේ. කොච්චර දේවල් ඕනද? සින්නතුනේ බඩගින්නෙන් ඉන්න පිපාසයෙන් ඉන්න කෙනෙකුට හරියට මේ වදයක් දුන්නා වගේ සද්ධර්මයේ කියන එක. ඇයි මේ වදේ ඕන පැත්තකින් සින්නතුනේ තමන්ට පානය කරන්න පුළුවන්. ඒ ශක්තියකින් තමන්ගේ ශරීරයට අවශෝෂණය වෙනවා. සද්ධර්මයේ කියන්නේ ඒ වගේ දෙයක් වෙනවා. ඔබ ඉක්මනටම ජීවිතේ සතුට බලාපොරොත්තු වෙනවා නම් ඔබ වෙනතේ මේ සද්ධර්මයේ තුරට වේගෙන් එන්නට ඕන. සාමාන්‍ය වේගයකින් නෙවෙයි. ඔබේ ශරීරය මහලු වෙනවට වඩා වේගෙන්, ලෙඩ වෙනවට වඩා වේගෙන් ඉක්මනට ඔබ මේ සද්ධර්මයේ තුල ඉක්මනට ඕන. ඒකෙන් කියන්නේ වෙනතේ ඔබ ඔබගේ ගිනීම කඩියුතු, රැකිරක්ෂා කඩියුතු, දරුවන්ගේ වැඩ කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒවත් කරන ගමම්ම ඒවට දැන්න 160ක 70ක කැපකිරීමක් කරනවා නම් ඒක එහෙම කරන ගමන්ම ධර්මයට දෙන ප්‍රමුඛත්වයට ඉන්නේ තියන. එතකොට ඔබ දරුණුත් එක්කම ධර්මයේ හැසිරෙන අය බවට පත් වෙනවා. ඔබගේ ශරීරයම ඔබගේ ජීවිතයම පූජනීය වස්තුවක් බවට පත් වෙන එතකොට. ඔබ වටිනා කෙනෙක් බවට පත් වෙනවා. පින්නතනේ ඒ සඳහා ධර්මඥානය අවශ්‍ය වෙනවා. ඒ සඳහා යම් කිසි දෙයක කැපවීමක් අවශ්‍ය වෙනවා. ඒ සියයට වඩා පින්නතනේ මේ සද්ධර්මයේ සාන්දෘෂ්ටික බව ගැන ඔබට විශ්වාසයක් තියෙනට ඕන. මේකට තමයි ශ්‍රද්ධාව කියන්නේ. සද්ධාති තථාගතස්ස බෝධිය කියන්නේ මේකයි. බුදුරජාන් වහන්සේගේ තථාගතත්වයේ සම්බෝධිත්ව විශ්වාස කරන්න ඕන. ඒ වගේම ඔබ කියන තව සුවිශේෂී ගුණයක් තියෙනවා. මොකක්ද ඒ ගුණය? ඒ ගුණය තමයි සෝච බව කියන ගුණය. කවන්නයි කමන හිමිතර ගන්න. පින්නතුනේ සුවච බව කියන ගුණය ඔබගේ ළඟ තියෙනවා. සක්‍රීය සවන් දීම කියන එක, ඇක්ටිව් ලිස්නින් කියන එක. මෙන්න මේ සාවදා නැහුම් කන්දේම සුවච බව කියන ගුණය ඔබගේ ළඟ තියෙනවා කියන්නේ ඔබට දැන මේ යන්න බැරි දුරක් නැහැ. සද්ධර්මයේ අහන ළඟදී සද්ධර්මයේ ළඟදී නිහතමානීලයේ අහන්න සූදානම් කියන්නේ ඔබට ධර්ම මාර්ගයේ ඕනෑම දුරක් ඔබට යන්න පුළුවන්. ඔබගේ අතින් ආනන්තරේ කර්ම සිදු වෙලා නැතුව. එතනින කාගිරම් ගෙත් අතින් ආනන්තර කර්ම සිදු වෙච්ච අය නැහැ. ඒ නිසා ඔබට පිනොත් මේ සද්ධර්මයේ තුලුම්වා දුර යන්න පුළුවන්. ඒ ගුණය ඔබේ ළඟ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ පිනත් ඔබේ ළඟ තියෙනවා. ඒ පින තියෙනවාද කියලා බලන්නේ කොහමද? ඒ පින තියෙනවාද කියලා බලන්නේ ඔබට මේ සඳහා කාලය කැප කරන්න වෙලාව තියෙනවා. යම්කිසි කෙනෙකුට මේ කාලය මෙතෙන්ට කැප කරන්න වෙලාව නැහැ කියන්නේ අනිත් පැත්තෙන් කියන්නේ ඒ පිනේ අඩුවේ කියන්නේ. ඔබට මේ වෙලාව කාලය කැප කරන්න විවේකයේ තියෙනවා කියන්නේ ඔබේ අතීතයේ පින තුලින් ඒකට කාලය උපයාගෙන තියෙනවා. මෙන්න මේක තමයි ඔබගේ පින බලන ලක්ෂණය. සද්ධර්ම ශ්‍රවණය කරන ඔබට විවේකය හදා ගන්න පුළුවන් නම්, ඒ සද්ධර්ම අහන්න පුළුවන් අනතිමානී ගුණය ඔබේ ළඟ තියෙනවා නම්, ඔබට මේ ධර්මයේ තුලුම්වා දුර යන්නට පුළුවන්. හැබැයි ඔබ හුඟා බුද්ධිමත් වෙන්නට ඕන. සද්ධර්ම ශ්‍රවණය කරද්දී සද්ධර්මයක් සද්ධර්මයේ නොවන දේ ගැන පැහැදිලිවම වෙනස හඳුනා ගන්න පුළුවන් හොඳ නුවණක් ඔබේ ළඟ තියෙනට ඕන. කාගේ දේශනාවක් ඔබ ඇහුවත් මේ දේශනාව කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනේ කොතන ඉඳන්ද කියලා තේරුම් ගන්න පුළුවන් ඉතාම තීව්‍ර නුවණක් ඔබ ළඟ තියෙනටවා. අන්නේ නුවණ ඇති වෙන විදිහේ සාකච්ඡාවක් අපි හවස වෙනින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ අවදීන් හිටියොත් ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්. තේනතුනේ අන්නේ කුසලතාවය ඔබ ළඟ තියෙනටවා. ඒ කුසලතාවය තියාගෙන ඔබ ඕන කෙනෙකුගේ ධර්ම දේශනාවක් අහන්න. කිසිම ගැටලුවක් නැහැ. ඔබට තේරෙනවා මේ කියන්නේ නියම සද්ධර්මයේද නැද්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ සද්ධර්මයේ තුල ඉතාම වටිනාම දේ මොනවද? අපි ඉක්මනටම ප්‍රැක්ටිස් කරන්න ඕන මොකක්ද කියනක ඔබට තේරෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඔබගේ මේ ලෞකික ජීවිතය උපරිම වශයෙන් මේ ජීවිත කාලය තුලදීම සාර්ථක වෙන්නට ඕන. ජීදර තමන්ගේ දරුවන්ගේ, තමන්ගේ ස්වාමි පුරුෂයන් භාර්යාවන්ගේ සමගිය ඉඳලා එතනින් පටන් ගන්නට ඕන. ගෙදර තමන්ගේ ඉන්න ස්වාමි දියණියට හොඳට සලකන්නට ඕන, ගරු කරන්න ඕන, අවංක වෙන්නට ඕන. තමන්ගේ ස්වාමි පුරුෂයාට අවංක වෙන්නට ඕන, ගරු කරන්නට ඕන. එතනින් පටන් ගන්න දේ පින්නතුනේ සංඝසතු දානේ දක්වාත්, සමති දර්ශනා භාවනා දක්වාත් මේ ධම්මග තුනම අපි අඛණ්ඩව ජීවත් වෙන්නට ඕන. එහෙම ජීවත් වෙනකොට පින්නතුනේ අපට මේ ධර්මයේ තුල මේ ජීවිත කාලය තුලදීම තමන්ට ලොකු පරිවර්තනයක් දැක ගන්න පුළුවන්. හැබැයි ඉතින් විනාඩි 10ක් 15ක් නම් කළා මදි හැබැයි. වැඩිපුර කාලයක් ධර්මයත් එක්ක තමන් හිටිය පමණට තමයි ධර්මයෙන් තමන්ට ආනිසංස ලැබෙන්නේ. ධර්මයේ හැසිරීම කියන එක හරියට පෑ ගන්නට වැඩ කරනවා වගේ. රැකියා වර්ග දෙකක් තියෙනවනේ. මාසික වැටුප් ලැබෙන රැකියාවක් තියෙනවා, පෑ ගන්නට රැකියා කඩිත් තියෙනවා. එතකොට මාසික වැටුපට කරනකොට උඩ දෙනගෙන අස්සම් කරලා හිටියත් පඩි හම් වෙනවා. හැබැයි පෑ ගන්න වැඩ කරනකොට එහෙම නෑ. ඒ පෑ ගන්න සම්පූර්ණ කරෝතින් තමයි වැඩි ලැබෙන්නේ. බුදුදහමත් වෙන දින අන්නේ වගේ. වැඩිපුර කාලයක් කැප කරොත් කැප කරු ප්‍රමාණයට තමන්ට ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව මේ ජීවිත කාලය තුළදීම තමන්ට හොඳට අත්දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිනතුනි, ඔබේ ඒ දැහැමි බව ඔබගේ ළඟමින ඥාතීන්ටත් දැනෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ළඟම ඥාතීන් ඔබේ ජීවිතවලින් සමු ගන්න කලින් ඔබ එයට උපරිම උදව්වක් කරලා තියෙනවා. උදව්ව මොකද්ද? ඔබේ ළඟම ඔබ ආදරය කරනම ඥාතීන් ඉන්නවනම් ඒ අය මිය ගියාට පස්සේ මේ ලබලා තියෙන ජීවිතයට වඩා පොඩ්ඩක් හරි ඉහළ තැනකට යන්න තියට උදව් කරලා තියනට ඕන. ඔබ ආදරේ නම් ආදරේ නැත්නම් කමන්නේ ඔය දැන් ඉන්න විදිහට ඉන්න කමන්නේ. කැම්බියම ටිකක් දීලා සෙල්ලම් කරමින් ඉන්න. ඇත්තටම ආදරේ නම් ඒවත් එකම ධර්මයක් දෙන්නේ යට. ඒ අය මෙතනින් තමන්ගේ ජීවිතයෙන් වෙන් වෙනවත් එක්කම හිටිය තැනට වඩා ඉහළ තැනක ශාරීරික භවයක් ලබන යට උදව් කරනවා. සල්ලි දීලා හරි කරන්නේ නිකන් නෙවෙයි. නිකන් අකමැති නම් සල්ලි දීලා හරි භාවනා කරනවා. එහෙනම් භාගයක් භාවනා කරමින් ඩොලර්ස් 50ක් දෙනවා කියලා හරි කමන්නේ භාවනා කරනවා. ඒත් පාඩු නෑ. ඇයි එහෙම වෙන්නේ? ඒ කට්ටිය මිය ගියාට පස්සේ ඔබට අඳන්න වෙන්නේ නෑ. අඳන්න අවශ්‍ය නෑ ඔබට. එදාට ඔබ ඒ කෙනාගේ අවසන් කටයුතුවලට සහභාගී නොවන කමන්නේ. ඔබ උදව් කළ දිනයට යාට හොඳ තැනට යන වීසේකෝ බරන් දෙලා තියෙනවා. ඒ නිසා පිනතුනේ උපකාරය අපි හැකි ඉක්මනින් කරන්න ඕනේ. ඒක පරක්කු කරන්න බෑ. ඔබට වෙන ඕනම දේක් පරක්කු කරන්න පුළුවන්. මේ යුතුයකම ඔබට පරක්කු කරන්න බෑ. ඇයි ඒ? ඒක පරක්කු වුණොත් ඉන් ඒ අය පල්ලෙහාට ගියොත් ඔබ ඇදැමිට දාන 10ක් 3ක් අය ගොඩ ගන්න බෑ කට්ටියට. ඒ නිසා ඔබ ඊටාම ආදරය කරන ඥාතීන් 10 දෙනෙක් විතර තෝරගන්න. කෙනෙක් මිය ගියාම ඔබට වැඩිපුරම අඬන්න වෙන ඥාතීන් ගැන ඔබ කලින් හිතලා තියන්න. අන්න ඒ අය වෙනුවෙන් මේ ධර්මයෙන් ඔබ උදව්ව කරලා තියන්න. පින්නකින් අද අපි සාකච්ඡා කරේ භාවනාව ගැන. බුදුදහමේ භාවනාවෙන් වන්නේ සමත විදර්ශනා දෙක දියුණු කිරීම, නැත්නම් සතිය සහ සම්පජඤ්ඤය දියුණු කිරීම, වර්තමානය තුල හිත තියාගෙන කුසල අරමුණු දියුණු කිරීමත් විශේෂයෙන් ප්‍රඥා චෛතසිකය දියුණු කිරීමත් තමයි බුදුදහමේ භාවනාවෙන් කරන්නේ. එහි ආරම්භක පියවර තමයි මෛත්‍රී භාවනාව. ඒක ටික ටික කළා අපට බුදුගුණ භාවනා කරන්න පුළුවන්, අසුභ භාවනා කරන්න පුළුවන්, මරණ සතිය කරන්න පුළුවන්. දැන් මරණානුස්සති භාවනාව වගේ පින්නතන ඉතාම වටිනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මරණානුස්සතිය වැඩුවකින් අනේ ජීවිතේ මුකුත් කරන එකක් නෑ කියලා නේ. කෙනෙකුට මරණානුස්සතිය කරන කෙනා තමයි වැඩිපුරම ජීවිතේ වැඩ කරන කෙනා වඩපත් වෙන්නේ. ඔබ අහලා තියෙන ස්ටිව් ජොබ්ස් ගැන Apple company එකේ වැඩ කරේ මුලදී. ඔහු පින්නතන ජීවිතේ අන්තිම අවුරුදු ගානම මරණ සතිය වඩපු කෙනෙක්. මරණය පෙනෙන්නේ අලුත් devices එකක් හැදුවා. අලුත් නිර්මාණ ඉදිරිපත් කළා. ඔහුගේ patent බලපත්‍ර තියෙන නිෂ්පාදන ඔහුගේ නිර්මාණ 200ක් තියෙනවා පිනත. ඔහු cancer එකකින් හිටිය අවුරුදු ගාන මරණය පෙනෙන්නේ හැමදාම උදෑසන කණ්ණාඩි ඉස්සරහට වෙලා මරණය මෙනෙහි කර කර ඔහු භාවනාවක් කළා. ඒ තරම් ඔහු කාර්යයක් මහානලී හිටියා කියලා කියනවා. පිනතුනි ඒවත් කරමින් ඔහු වැඩිපුරම නිර්මාණ ගාන ලෝකෙ ඉදිරිපත් කළා. ඔබේ අතේ තියෙන ෆෝන් එකේ හුඟක් නිෂ්පාදන ඔහුගේ අනාවරණයන් ඔහුගේ නිෂ්පාදන. ඔබ අද පාවිච්චි කරන. ඒ නිසා පිනතුනි මරණ සතිය වඩන කෙනා තමයි ජීවිතේ වැඩිපුරම වැඩ කරන කෙනා බවට පත් වෙන්නේ. වැඩිපුරම ඉගෙන ගන්න කෙනා බවට පත් වෙන්නේ. වැඩිපුරම ධනෙ උපයන කෙනා බවට පත් වෙන්නේ. වැඩිපුරම හිත දියුණු කරන කෙනා බවට පත් වෙන්නේ. එනිසා පිනතුනි මේ හැම දහම් කරුණක්ම බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික කරපුවා. උන්වහන්සේගේ ශ්‍රාවකයන් ප්‍රායෝගික කරපුවා. ඒ විතරක් නෙවෙයි සාන්දෘෂ්ටික වශයෙන් ආනිසංස ලැබෙන දහම් කරුණු තමයි මේ හැම කරුණක්ම. ඉතින් ඒ දහම් තුළ හික්මෙනට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ඉගෙනගත් මේ කරුණ පින්නතුනි ඊළඟ දවසේ සිල් වැඩසටහනට එන කම තමයි පුහුණු කරනවා. ඒක තමයි ඔබ අද මෙතනින් ගන්න එකේ ප්‍රයෝජනය. කෙනසා සිල් රැදී පෙරවෙන තුනට කමන්නේ ඔබ සාමාන්‍ය ඇඳුමින් ඉඳමින් හරි හැමදාම මේ කින කරුණු සිහිපත් කරන්න, හැමදාම ජීවිතයට මේ කරුණු සම්බන්ධ කරගන්න බලන්න. ඒතරනේ ඔබ ඊටම ආදරය කරන ඇඩත් මේ දහම් කරුණු කියලා දෙන්න. ඊටත් උදව් කරන්න. හොඳයි මේ රැස් කරගත් සියලු ධර්මයන් අපනමින් මියගේ ඥාතීන්ටත් අපි අනුමෝදන් කරවමු. මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා මාටින් සිල්වා පියතුමා, ඒ වගේම ඥානවති කටුපත මිතුරිය, ප්‍රේමා බන්දුසේන මෑණියන්, කමල් ඩය සොයුරා ඇතුළු මිය ගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලීලාවති කපුගම මෑණියන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිදුල ඩැරන් ආදී දරුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ පෙනීම අඩුයි ටිකක්, ඒකයි සමා වෙන්න ඕන. මේ ඉතින් ඒ සියලුම ඥාතීන් හොඳට මතක් කරගන්න, මේ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. ඉතින් සුමිත්‍රා කටු පොටද පොටනේ මේ තමයි හිතන්නේ පින්කමේ අනුග්‍රහය දක්වන. ඉතින් එතුමිය ඇතුළු අනුර කපුගම, ඔව් කපුගමනේ, ඔව් ඒ පින්නතුන් හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් වේවා. මියගේ ඥාතීන්ටත් මේ පින සුගති සම්පත් ලබනටත් උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිද්දුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිස්සෝකං වන්තු සම්දීපි පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා, දියෙන් තේලෙන සත් දිය නැති වෙත්වා, සොමින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.